สาธุสาธุสาธุสังสารสารโรคบินิตนิสัมสันนิตสัตตัมสุจิสารดิสัมสันดิรปังสนตานุปะลาสัมสังลาปะเดสิภะเนมิวิสาสัมสันสาภิกังเคเวลโมหนาสัมสันนาคันมาเรหานิวิเสสัมสังเสวิทังดาสิมุดาเรหัสสัมสังหารดัมมังปะเนมิสดาสัมสันดาสกันนาสิตปาปนาสัมสันนาปะดันสิงหะตะโกเรปัสสัมสัมปารกามิงสุจิตารวาสัมสังวารสังฆัมปะเนมิรสาสัมสัสเรสเดสายุเรนเวตานิวันเวเดแทเตระเนเนติดิริมัตรังภาตักเลเดนิตรดิเลเนตุมสัดหัมเดตนลาเดเวติรวันดิมิมะเกสัมบุดุมาหิมิสัดเสกตันดุรุกะระนะเอเลสิงโมSuring satode dene kele sun eti nasene vandinim betin sire sadham mini pahane saga sepe dene nesiye yutu pao.Santu Devatam Sandhammam Munirajas Sunantu Sagga Mokkadam Dhamma Savane Kalo Ayam Badantam Dhamma Savane Kalo ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස මාතායතානියං කුන්තං ආයුසායේක කුන්ත මනුරක්ඛේ ඒවං පි සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමානන්ති සෙනෙහවත් වාසනාවන්ත පින්තුනි අද දින අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ බුදුදහමේන ඉතාමත් වැදගත් ධර්ම කාරණයක් පිළිබඳව භාවනා කමඨහනක් පිළිබඳව ඒ තමයි මෛත්‍රී භාවනාව පිළිබඳව. මේ ගැන අපි කරුණ සාකච්ඡා කරන්නට හේතුනේ පසුගිය කාලයක මේ මෛත්‍රී භාවනාව අදාළව මෙහි දේශනයක් සිදු වුණා. එහිදී කියපු කරුණොත් අපේ ඒ කරුණ පිළිබඳව බොහෝ දෙනෙක් අපෙන් ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයනත් එක්කයි අප මේ මාතෘකාව අද දින තෝරගත්තේ. ඉතින් බුදුදහමේන ධර්මකාරණ අතර ඉතාමත් වැදගත් තේමාවක් තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මාතෘකාව ඔස්සේ අපේ සමස්ත බුදුදහමේ වෙන කරුණ රැසක් එකට තියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ හුඟක් අවධානයෙන් හිටියොත් ඔබට මේ ධර්ම දේශනාව තුළින් ඔබේ ජීවිතයට යම් කිසි ආදර්ශයක් ගමන් මගට එළියක් ලබා ගන්නට පුළුවන්. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම අපට මඟ පෙන්වන්නේ අපේ මානසික සතුට වැඩි වෙන ක්‍රමය. වෙන විදිහකින් කියනවා නම් අපේ හිත එන්නෙන්ම ලක්ෂණ කරගන්නේ කොහොමද කියන එක තමයි බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ. එහෙම හිත ලක්ෂණ වෙන්න වෙන්න හිතේ ස්වභාවය තමයි බාහිර පුද්ගලයන් සහ අරමුණු ද්‍රව්‍ය පිළිබඳව අපේ දුක් වෙන ගතිය එන්නෙන්ම අඩු වෙනවා. බාහිර පුද්ගලයෙකුට බාහිර ද්‍රව්‍යයකට අපේ හිතේ තියෙන ලක්ෂණ පැහැපත් බව හිතේ සංසිඳියාව පැහැර ගන්න බැරි වෙනවා. එන්න එන්නම අපේ සිතේ අභ්‍යන්තරය මත යැපෙන ගතිය වැඩි වෙනවා. දැන් අපි බොහෝ විට යැපෙන්නේ බාහිර මත. බාහිර කෙනෙක් උදව් කරවතින් අපි සතුට වෙනවා. බාහිර කෙනෙක් අපිව ගැන නොසලකා හැරියොත් අපි දුක් වෙනවා. නිතරම අපි බාහිර සාධක මත තමයි දැනට අපේ සතුට තීරණය වෙන්නේ. පිටස්ත අරමුණකින් අපි හුඟක් සතුට වෙනවා කියලා කියන්නේ බොහෝ දෙනෙක් සතුට තමයි ජීවිතය බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඉන්න තැන් අපි ලස්සනට තියාගන්නවා, ඉන්න ඇත් එක සුන්දරව කතා බහ කරනවා, ඒ කටයුතු අපි සාමාන්‍යයෙන් කරනවා. නමුත් පින්තුනි ඒක අපි ප්‍රාථමික මට්ටමේදී කළාට අපේ ජීවිතයේ පරමාර්ථයේ බාහිර සාර්ථකත්වයේ මතනම් අපි යැපෙන්නේ කියලා ඒකේ මිනිස් පැත්තට අපට මුහුණ දෙන්න වෙනවා. බාහිර කරුණු අසාර්ථක වෙනකොට බාහිර දේවල් වෙනස් වෙනකොට අර සතුට බාහිර දේ මත සතුට වෙච්ච ප්‍රමාණයටම අපට දුක් වෙනට සිද්ධ වෙනවා. අපේ ජීවිතයේ යථාර්ථය ගත්තොත් පින්නතුනි සාමාන්‍ය ලෝකයේ ඉන්න පුද්ගලයන්ගේ ලක්ෂණය තමයි අපේ ඉහළම අධ්‍යාපනයක් ලෝකයේ තුල ලැබුවත් අපේ එන්නෙන්නම ජීවිතයේ සතුට අඩුවෙන පැත්තටයි යන්නේ සාමාන්‍ය ලෝකයා. ඒකට හේතුව තමයි අපේ විශ්වාසයේ තියෙන අපේ ධනය, අපේ රැකියාව, අපේ දූ දරුවන්, වැඩි දෙයක් තමයි අපේ ශරීරය. මේ දේවල් පිළිබඳව අපි තියෙන විශ්වාසය පින්නතුනේ එන්නෙන්නම අඩුවෙන ස්වභාවයක් එනවා. අපේ ළඟ හිටිය ඉතාම සමීපම ඥාතීන් ටිකෙන් ටික අපෙන් අයින් වෙනවා. අපේ කරපු රැකිරක්ෂා අපිට හැමදාම නැහැ. කලකදී අපට ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. අපි ඉන්න ගේ දොරවල් ආදී ටිකෙන් ටික දිරාපත් වෙනවා. අපි මේ පරිහරණය කරන ශරීරය එන්න එන්නම ශරීරයේ පැහැපත් බව අඩු වෙමින් තමයි යන්නේ. ඉතින් මෙන්න මේ දේ ගැන විතරක් අපි විශ්වාස තියාගෙන හිටියොත් ඒ දේවල් වෙනස් වීමේදී අපට අනිවාර්යෙන් දුකටපත් වෙනට සිද්ධ වෙනවා. අන්න ඒ වෙනි ලෝකයක් තුළ බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ බාහිර දේවලුත් හොඳට ලස්සන තියාගන්න. ඒක වරදක් නෑ. නමුත් ඊට වඩා විශ්වාසය තියාගන්නේ අපේ හිතගෙන. එන්න එන්නම හිත දියුණු වෙන, හිත පිරිසිදු වෙන වැඩ පිළිවෙලක තමන් නිතරම ඉන්නවා. අන්න එහෙම සිටිය ප්‍රමාණයට තමයි පිනතුනේ සැබෑලෙසම අපේ සතුට වැඩි වෙන්නේ. දැන් බලන්න පිනතුනේ කුඩා කාලේ අපි ඉස්කෝලේ ගිය කාලේ අපිත් එක අමනාප වෙච්ච අය ගැන අපේ මතකේ නෑ ඇත්තට. නැතැමිට ඒ වෙලෙට කවුරු හරි එක අමනාප වුණා ඇතේ තියෙන දෙයකින් ගහලා දැම්ම ඇත්තට. දිගට අපට මතක තියාගන්න තරම් ශක්තියක් නෑ වුණාකුත් නෑ. ඒ වගේම පොඩි කාලේ අපි යන්නන්ගල් බලෙන් අරගෙන සාක්කුවේ දාගෙන ආරක්ෂා කරපු ගතියකුත් අපේ නෑ. අන්න ඒ නිසා කුඩා කාලේ අපි හුඟක් සතුටෙන් හිටියේ. එහෙම සතුටෙන් හිටිය අපේ පින්නතුනේ කල්පනා කරලා බලන්න ඒ අපි කුඩා කාලේ ගඟක් ළඟට යනකොට මල් වට්ටකට යනකොට මුහුදු වෙරළකට යනකොට සත්තු වට්ටකට යනකොට අලුත් නගරයකට යනකොට අපේ හිතේ කොච්චර සතුටක් තිබදනේ. හෑ උද්‍යානයකට හිම යනකොට අපි දුවනවා උඩපනිනවා පිළුම් ගහනවානේ. අලුත් ඥාතිවරේ කඳුරන කෙනෙක් දැක්කොත් අලුත් සතෙක් දැක්කොත් අපි හරියට සතුට වෙන ඉන්න තැනක් තවට අමතක වෙනවානේ. පින්තුනේ එහෙම ගත කරපු අපේ සතුට දැන් බලන්නේ එවැනි හෝ තවත් අලුත් මරමුණක් දැක්කහම අපට අර කුඩා කාලේ තිබිච්ච සතුට දැන් තියෙනවද? දැන් ඒ සතුට නෑ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි පින්තුනේ ප්‍රධානම දෙයක් තමයි ඒ අපි ලබන ඇසෙන් කනෙන් ආදී ඉන්ද්‍රියයන්ගෙන් ලබන අරමුණු අපි දැන් උත්සාහ කරන හුඟා සමීප කරගන්න. අනිත් දේ තමයි ඒ අපි ඇසුරු කරන දේවල් පුද්ගලයන්ගේ වැරදි අඩුපාඩුකම් අපි කලින්ට වඩා ඉතාම සියුම්ව හිතනවා. ඇතැම් විට අපි අධ්‍යාපනය ලැබුවා කියලා කියන්නේ පිනතුන් වෙන දෙයක් නෙවෙයි. වෙනත් අයගේ අඩුපාඩුකම් දුර්වලතා හෝ ගතිගුණ ඉතාම සියුම්ව අධ්‍යයනය කරන්න හුරු කිරීම තමයි අපි කළේ. වෙන දෙයක් නෙවෙයි. කෙනෙක් ඇසුරු කරනකොට ඉතාම සියුම් වරදුණක් අපට පේන ගන්නවා. ඒ පේන ගන්න විතරක් නෙවෙයි ඒ පේන වරද ඒ අදාළ පුද්ගලයාත් එක්ක අපි තියලා ගැට ගන්නවා ඒකෙන්. අන්න ඒකෙන් තමයි පිනතුනේ මේ සිතේ සතුට අපට එන්නෙම අඩු වුණේ. කුඩා කාලේ ඇත්තෙම පිනතුනේ අපට ඇලීම සහ ගැටීම බොහෝ දුරට අඩුව තිබුණේ. හැබැයි ඒකෙන් කියන්නේ අපි දැන් ඉන්න මට්ටමට වඩා කුඩා කාලේ සාර්ථකයි කියලා. ඇයි ඒකට හේතුව? ලෝභයේ දේශයේ යම් කිසි ප්‍රමාණයකට අපි අඩු වුණාට අපිට දැනට වඩා මෝහය තිබුණ ගුණා කාලේ. ඒ නිසා බුදුදහමේ පුද්ගලයන්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ ලෝභ දේශ දෙක අඩු වීම විතරක් නෙවෙයි මෝහය අඩු වෙන්නත් ඕන. කෙසේ වෙතත් පින්තුනේ ආරම්භක පියවරේදී අපි කළ යුතු දේ තමයි ලෝභ දේශ දෙක අඩු වෙන මාවතක තමන් ඉන්නට ඕන. ඒදී ප්‍රධානම දෙයක් තමයි තමන්ගේ හිත ගැන සම්පූර්ණ විශ්වාසයෙන් හිත ගැන සම්පූර්ණ අවධානයෙන් අපි නිතරම ඉන්නට ඕන. අපිට පින්තුනේ මේ වගේ ලස්සන ජීවිතයක් ලැබුණේ අපි මේ ලෝකයේ මුලින් මැස් දෙක අරිනකොටම. ලස්සන ලෝකයක් අපිට ලැබුණේ වාසනාවන්ත මෞදිමාවක් ලැබුණේ සම්මා සම්බුද්ධ ශාසනයක් ලැබුණේ. ඒ විතරක් නෙවෙයි නවීන උපකරණ ආදිය ඉහළටම දියුණු කළා. මහා මාර්ග හදලා වසර දහස් ගාණක් මිනිසුන්ගේ උත්සාහයේ දහඩිය මහන්සියත් එක්ක ඒ කාර්මික ඥානය සියල්ලක්ම සහිත ලෝකයක තමයි අපි දෙනෙත් ඇරියේ. අපි ලෝකෙට බිහි වුණේ අපි මෙර එළිය දුටුයි. ඒ පිනතුනේ නිකන් නෙවෙයි. ඒක නිකන් අහම්බෙන් ලැබිච්ච දෙයක් නෙවෙයි. ඒක අපට ලැබුණේ අපි සතර හුඟා ඒ සඳහා වීරිය කළා. හිතේ කුසලයේ දිනු කරලා පින්කම් කරලා අනිත්‍යයට උදව්පකාර කළා. අනිත්‍යගේ දිනුවෙන්දී අපි සතුටු වෙලා ඒ විතරක් නෙවෙයි ප්‍රාර්ථනා කළා. මේ වගේ කාලෙක යහපත් ලෝකෙක සැපපස් කියන වටා පිටාවක ජීවත් වෙන්න කියලා පින්තුණ අපි හුඟා ප්‍රාර්ථනා කළා තියෙනවා. පින්තුණේ බුදුහාඳුර ජීවත් වෙච්ච කාලේ බොහෝ දෙනෙක් හුඟා වාසනාවන්තයි. නමුත් පින්තුණ ඇතැමිට අපට හිතෙනවා අද ජීවත් වෙන අපිටත් වඩා වාසනාවන්තයි කියලා. ඇයි ඒකට හේතුව? ඇතැමිට ඒ කාලේ ධර්ම දේශනාවක් අහන්න කෙනෙකුට හුඟා දුර යන්න සිද්ධ වුණා. දේශකයන් වහන්සේ කෙනෙක් මුණගැහෙන හුඟා කාලයක් ගත කරන්න සිද්ධ වුණා. දැන් පින්තුණේ ඒ සමස්ත බුදුදහමම බුදුහාඳුර අවුරුදු 45ක දේශනා කරපු සාරාංශයේ කාලපලක්ෂයක දැන සම්භාරය අපට මේ කුඩා පෙන් ද්‍රව්‍යයක අරගෙන අපේ ලැප්ටොප් එකේ තියාගෙන අපට ඕන තැනක යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ලෝකයේ තියෙන ඉහළම ධර්ම දේශනා අපට වාහන යන ගමන් අහමෙන් යන්න පුළුවන් වාසනාව අපට තියෙනවා. ඒ නිසා පින්තුණේ ඔබේ ජීවිතය ගැන ඔබ හුඟා සතුටු වෙන්න. අපට ජීවිතයේ ලැබෙච්ච වටිනාම දේ තමයි සද්ධර්මය. අනිත් කිසිම දෙයක් පින්තුණේ කියලා වටින්නේ නැහැ. එනිසා අන්න ඒ සද්ධර්මයේ තියෙන වටිනකම අපට දැනෙන්නේ ධර්මයේ ඇහුවට විතරක් නෙවෙයි. ඒ ආහන ගහම පුළුවන් තරම් ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒ සම්බන්ධ කරගන්න සම්බන්ධ කරගන්න ඒ ධර්ම මාර්ගය ඔස්සේ අපි ඉදිරියට යනකොට ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික සහ අකාලික කියන ගුණය නිසා අපට මේ ජීවිතයේ මේ අත්දැකීම සතුට ලැබෙනවා. ඒ සතුට ලැබෙන්න පින්නතුනේ තවත් අපි ඉහළට යනවා. දැන් ඔබ වෘත්තියෙන් දින වෙනකොට උපාධියක් කරනකොට ඔබට හැකියාවක් ලැබෙනවා. ඔබ තව පුහුණුවක් ලැබුණොත් තව වැටුප වැඩි වෙනවා නේ. එතකොට ඇතැම් විට වැඩිපුර පාඨමාලා කරන්න ඔබට ඉහළ වැටුප ලැබෙනවා. ඔබ හුඟා සතුටටපත් වෙනවා. ඒක හොඳයි පින්නතුනේ ලෞකික ජීවිතයක අපට අවශ්‍යයි. අපි කාලයක් එහෙම තමයි. ඇතැමිට ගුරුවරයෙක් වශයෙන් ඉන්න කාලේ අපි හිතන ඊට වඩා වැඩි වැටුපක් ගන්න කොහොමද කියලා. ඇතැමිට කාලයක් යනකොට මේ මුලින් කරපු වගේ පැකියා වගේ දෙගුණික වැටුපක් අන්තිම වෙනකොට ලබනවා. පින්තුණේක වරදක් නෙවෙයි ලෝකෙ තුල අපි කරන්න ඕන. හැබැයි පින්තුණි ඒ සතුට අපි යම් විදියක ලබනවා නම් ධනිය අතින් ඊටත් වඩා අපට ලොකු සතුටක් ලැබෙනවා මේ ධර්මයේ අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමත් එක්ක. ඒකට හේතුව තමයි ඒ අපි උපයන ධනය පින්නතුනි ඒ ධනයෙන් අපට හැම වෙලාවෙම ප්‍රයෝජන නැහැ. ඒ ධනය ගැන හිතන මොහොතේ තමයි තමන් කරපු උපාධිය ගැන හිතන වෙලාවේ විතරයි තමන්ට ඒකේ සතුට තියෙන්නේ. දැන් තමන් කරපු උපාධිය ගැන තමන් නිතරම හිතනවද? දැන් මට ඩිග්‍රියක් තියෙනවා, මාස්ටර් ඩිග්‍රියක් තියෙනවා, ડોක්ටරේට් එක තියෙනවා කියන එක නිතර හිතනවා තමයි. ඇතැමිට දවස් ගානකට සැරයක් මතක් වෙන්නේ නැහැ. නමුත් පින්තුනි මේ ධර්මයෙන් අපි ආලෝකය ලබා ගත්තොත් ඒක තමයි ජීවිතේ නොනිමෙන පහනක් බවට පත් වෙනවා. තමන් යන හැම තැනකම වාහනයක ගියත්, පයින් ගියත්, විතරක් නෙවෙයි පින්තුනි වැඩ තියා නිදිය ගන්න කොටත් ඒ ධර්මයත් එක්ක ඉන්නේ. නිදිය ගන්න ප්‍රගුණසිය විතරක් නෙවෙයි නින්දේදී පින්තුනි තේන හිණත් ආධ්‍යාත්මික හිණත් එන්නේ. පින් පිළිච්ච හිණත් එන්නේ. ස්වාමින් වහන්සේලා දකින්න, ආර්යයන් වහන්සේලා දකින්න දානය පූජා කරන, කඨින පින්කම් කරන, අසරණයට සලකන, භාවනා කරන, අනිත්‍ය වඩන සීන තමයි තමන්ට හිින දිප්පෙන්නේ. ඒ තරම පිනතුනේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා මේ දහම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමත් එක්ක. ඒ විතරක් නෙවෙයි. ඒ දහම තුල තමන් ඉදිරියට යන්න තමන් මෙලව කරන හුඟා කටයුතු සාර්ථක වෙනවා. තමන් විභාගයක් කරනවා නම් තමන් රැකියාවක් කරනවා නම් ඒ හැම අංශකීම තමන්ට ලබා ගන්න පුළුවන් ඉහළම මට්ටමට තමන්ගේ පින විතරක් නෙවෙයි තමන්ගේ වීරිය සියල්ලත් මේකතු වෙලා ලබා ගන්න පුළුවන් ඉහළම වාසිය තමන් මේ ලෝකේ ලබා ගන්නවා. ඒ විතරක් නෙවෙයි පිටුනි මේ ධර්ම මාර්ගය තුල ඉන්නකොට ලැබෙන තවත් වාසියක් තමයි අතීත කර්ම ශක්තියෙන් විදියට අපට එන්න තියෙන යම් යම් අකුසල කර්ම තියෙනවා නම් ඒව හුඟා දුර්වල වෙනවා තමන්ගේ මේ ධර්ම මාර්ගයේ සිටීමත් එක්ක. ඒක තමයි ලොකු වාසියක්. ඒක පින්නතුනේ සාමාන්‍යයෙන් තමන්ගේ උත්සාහයෙන්, අධ්‍යාපනයෙන්, රැකියාවෙන් විතරක් තමන්ට ලැබෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ පිටුපස්සේ තියෙන මහා කර්ම චක්‍රයක් තියෙනවා. අන්නේ කර්ම ශක්තිය තමයි මේ දිනුව කරා ඔබව රැගෙන යන්නේ. ඔබ උත්සාහය කරක් නෙවෙයි. ඇතැම් විට ඔබට බිහි වෙන දරුවා හොඳම දරුවෙක් ලැබෙන්නේ. ඔබට හමු වෙන යාළුවෝ හොඳම යාළුවෙක් ලැබෙන්නේ. ඔබේ දරුවට ළමන් ලැබෙන්න පුළුවන් ඉහළම අධ්‍යාපන ලෝකෙ ලැබෙනවා. ඒ පින් තුනේ දරුවගේ පින් විතරක් නෙවෙයි ඇතැම් විට ඔබේ පිනත් ඒකට එකතු වෙනවා. මේ සියල්ලක් මේකට යන්නේ. ඒ නිසා ධර්මමාර්ගයේ දේමේ තියෙන වාසිය තමයි ඒක අතකින් අපේ ජීවිතයට යහපත වෙනවා. අනිත් අතින් අපි තාම ආදරය කරන අය ජීවිතවලට අපි රකින මේ ධර්මයේ ආනිසංසය ලැබෙනවා. ඇතැම් විට අපි අසරණ කෙනෙකුට සලකනකොට ඈත දුර නැටගෙන තමන් යම්ම තාත සුවපත් වෙනවා. ඒගොල්ලන්ගේ වැඩ සාර්ථක වෙනවා. අපි ඉගෙන ගන්න කෙනෙකුට මේ පැත්තෙන් සලකනකොට අනිත් පැත්තෙන් අපේ අධ්‍යාපනයට උදව් කරන අය වැඩි වෙනවා, සලකන අය වැඩි වෙනවා, අපේව සාර්ථක වෙනවා. මෙන්න මේ වගේ කෙනෙකුනේ කර්ම ශක්තියක් එක්ක තමයි අපේ මේ ජීවිතය යන්නේ. එනිසා ආරම්භක සියවරේදී අපට එකපාරම කර්ම චක්‍රයෙන් නික්මෙන්න බෑ. එකපාර සංඛාර නිරෝධ කරන්න බෑ අපට. මුලදී පින්නතුනේ අපි කුසල සංඥා දිනු කරගන්නට ඕන. දැන් ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥා කියලා. ඒ දස සංඥා කියන්නේ වඩන ඒවා. දැන් සමහර අය හිතාගෙන ඉන්නු සංඥා ඔක්කොම දුරු කරන්න ඕන කියලා නේ. සිතවිලි ඔක්කොම දුරු කරන්න කියලා අපි හිතාගෙන ඉන්නවා. බුදුහාමුදුරේම දේශනා කළේ නැහැ. චේතනා අපි දුරුකල යුත්තේ අකුසල චේතනා විතරයි. අපි කුසල චේතනා, ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙන චේතනා සංඥා අපි හැකිතා දිනු කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතය වඩාත්ම සාර්ථක වෙන්නේ. තවත් කරුණක් තමයි වෙන්නතුනි. අපේ ජීවිත ගත කරද්දී අපට හිතෙන කාරණයක් තමයි අපි යම්කිසි කටයුත්තක් කරනවා නම් ඒ කටයුත්ත කරලා ඉවරුණාට පස්සේ ඒකෙන් සතුට ලැබෙන්නේ කියලා. දැන් අපි කියමු ගෙදර සුද්ධ කරනවා නම් හරි, ගමනක් යනවා නම් හරි, දරුවෙක් හදනවා නම් හරි, ගෙදර කෑම වෙනවා නම් හරි, කෑම කනවා නම් හරි, වැඩපළකට යනවා නම් හරි, අපිට හිතෙන්නේ දැන් මේ වැඩේ කරලා ඉවරුණාට පස්සේ සතුට තියෙන්නේ කියලා. ඒ නිසා අපි ඒ කරන වැඩේ ඉක්මනට කරන්න මහන්සි වෙනවා. ඒ නිසා තමයි ලොකු කලබලයක් අපිට තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ දැන් වැඩක් කරනවා නේ, දැන් ඉතින් සැනසීම, දැන් තමයි හිතට සැනසීම කියලා කියනවා අපි, දැන් නිවන් දැක්කා වගේ කියලා කියනවා. අපි හිතන්නේ කටයුතු ඉවරනට පස්සේ කියලා. දැන් ගමනක් යන්න හදනකොට හුවා සූදානම් ගමනට. ගමන යනකොට ගමනේ කෙළවරට යනකම් සතුට වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ හිතන සතුට තියෙන්නේ ගෙදරට පස්සේ කියලා. ඊපස්සේ මේ පැත්තට ඇරෙනවා. හැමදාම පිනතුනයි දෙපැත්තට තමයි අපි දිව්වේ. නමුත් පිනතුන් ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අපිට මේ ගමන යද්දිම සතුට වෙන්න පුළුවන් නම්, ඒ වැඩේ කරන වෙලාවෙදිම සතුට වෙන්න පුළුවන් නම් තමයි ජීවිතේ වඩාත්ම සාර්ථකුණා වෙන්නේ. ඒ වගේමයි කෙනෙක් සතුට වෙනවා තමන්ගේ දිනපතා වැඩ හොඳට කරාට පස්සේ. නැත්තම් දවසක් ගත වෙනකොට මාසෙ අන්තිමේදී ලොකු වැටුපක් ලැබුණොත් අපි හුඟක් සතුට වෙනවා. අපි කියමු මාසෙ අන්තිමට මෙහෙ මුදලින් අපි මු 10,000ක් ලැබුවා කියලා. නැත්තම් 5,000ක් තමන් කරන එකට අනුව 25,000ක් කියා කර ලැබුවා කියමු. ලොකු වැටුපක් ලැබුණාම අපි හුඟක් සතුට වෙනවා අපි සාර්ථකයි කියලා. සාමාන්‍ය බුදුදහමක් නැති කාලයක නම් ඒක තමයි සාර්ථකත්වය. නමුත් පින්තුනි මෙවැනි කාලයක බුද්ධෝත්පාද කාලයක පින්තුනි අපි දිනකට හෝ මාසයකට ලොකු වැටුපක් ලැබුණා කියලා විතරක් අපට සතුට වෙන්න පුළුවන්ද? ඇයි එහෙම බැරි අපට? අපි කියමු අපි දවසකට 1000ක් ඉපයුවා මෙහෙම දෙලින්. ඒ 1000ම දීලා සමන්ට පුළුවන්ද ඒ දවස ගන්නන්නේ? ඒ 1000ම නැවතයි දීලා අනේ මං තාත්ත දැන් අද රෑ 10යි, අද උදේ 6ට මේක අඩු කරන්න ආපස්සට ගන්න කියලා කියන්න පුළුවන්ද? බෑනේනේ. අන්න එතන තමයි පිනතින අපි නෝනින් බලන්න ඕන. ඒ යන කාලය අපට අපි මුළු ජීවිත කාලෙම ඉතිව සල්ලිවත් දීලා අපටයි ගන්න බෑ. ඒ නිසා තමයි කාලය රණහා සමානයි කියන්නේ. ඇත්තම කාලය රණහත් නෙවෙයි, කාලය මිල කරන්නම බෑ. ඒ නිසා පිනතුනේ දිනේට වැඩි වැටුපක් ලබන්න උත්සාහ කරන්න. නමුත් ඒක විතරක් නෙවෙයි. ඒ කරන කටයුත්ත කරන අතරේදී කොයිතරම් දුරට තමන්ගේ මානසික දියුණුව ඇති වෙන වැඩපිළිවෙලක තමන් ඉන්නවාද කියලා බලන්න. දැන් ගමනක් යද්දී අපි තුම 60-100ක් යනවා. අපි හිතාගෙන ඉන්නවා මේ ගමන 90 වේගෙන් යන්න ඕන කියලා. 80 පැනල යන්න ඕන කියලා හිතන සමාජය. ගිහලා වේගෙන් ගමන ඉවර වුණා අපි හිතන හරිය එළවට ආවා කියලා. නමුත් වෙන තැනක කොච්චර වේගෙන් ගිහිල්ලා කොච්චර ඉක්මනට ගමන් නිමා කළත් අපි සාර්ථකුණා වෙන්නේ නැහැ. අපි සාර්ථකුණා වෙන්නේ ඒ සැතපුන් සිහිය තුළදීම. ඔබ සිතමින් සිත වඩමින් ගියා නම්, මෛත්‍රී භාවනා කරමින් ගියා නම්, බුදුගුණ භාවනා කරමින් ගියා නම්, අනිත්‍ය සංඥා වඩමින් ගියා නම්, ඔබ අර වෙන වෙන දේවල් සිතමින් 80ට 90ට වේගින් ගියාට වඩා මේ ධර්මයේ තුල ඉඳගෙන ඔබ 60ට වේගින් ගියත් 65ට වේගින් ගියත් ඔබට ඊට වඩා ලොකු තෘප්තියක් ලැබෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි ජීවිත තෘප්තිය කියලා කියන්නේ. මෙන්න මේ මට්ටමට අපේ මනස අපි වෙනස් කරගන්නට ඕන. නියම ලෙස සතුට ලැබෙන ක්‍රමය මොකද්ද කියන එක ගැන අපේ ධර්මයේ තුලින් නිතර දැනගන්නට ඕන. අපට වටිනාම දේ කාලය. ඒ ගත වෙන හැම මොහොතක් තුළම උපරිම ලෙස තමන්ගේ සිත සිහියෙන් සහ නුවණින් පවත්වා ගන්නට තමන් උපරිම දක්ෂ වෙන්නට ඕන. ඒ ගමන ගත කරද්දී පින්නතුනි මේ ලෝකේ බොහෝ දෙනෙක්ගේ ජීවිත දෙස බලලා අපි බොහෝ විට කලකිරෙනවා. බොහෝ කෙනෙක්ගේ ජීවිතවල අඩුපාඩුකම් දැකලා අපි සංවේගයටපත් වෙනවා. සමහර විට අපි කේන්ති ගන්නවා. නමුත් පින්නතුනි මේකත් අපේ නොමිය යුතු කාරණයක්. අපේ ජීවිත දියුණු වෙද්දී අපිට අනිත්‍යයේ අඩුපාඩු වලින් අපේ හිත රිදව ගන්නවා නම් ඒක පින්නතුනි අපේ ලොකු අඩුවක්. ඇතැම් විට අනිත්‍යයි අසාර්ථක අනිත්‍යය අපි තරම් ධර්මය දන්නේ නැ නොවෙන්නට පුළුවන්. ඇතැම් විට අපි තරම් ධර්මය දන්නවා නම් ඒ අපට වඩා හොඳ වෙන්න පුළුවන් සමහර විට. ඒ නිසා පින්නතුනි එකතකින් අපි ඇයට අනුකම්පාව දක්වන්නට ඕන. අනිත්‍යයෙන් අඩුපාඩු සහිත ලෝකයේහි තමන්ගේ අඩුපාඩු අඩුවේ නම් තමන් ගැනම තමන් සතුට වෙනවා. ධම්මපදයේ තියෙන්නේ සුසුකං වත ජීවාම වේරණේසු මනුස්සේසු. වේරණේසු අවේරිනෝ වේරණේසු මනුස්සේසු විහරාම අවේරිනෝ කියලා. ලෝකේ වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකරන කෙනෙක් වෙනවා කියලා තමන් සතුට වෙනවා. ඒ වගේම සඳහන් කරන සුසුකං වත ජීවාම උසුකේසු අනුසුකා උසුකේසු මනසේසු විහරා මනසුකා කියලා. ලෝකේ පංචකාම සම්පත්තිය ළඟා කරගන්න අසීමිත උත්සාහයක් දරමින් ඒ ඔස්සේ දුවන ලෝකයේ තුල තමන් ඒ සඳහා වේගවත් ගමනක නොදුවන කෙනෙක් කියලා තමන් සතුට වෙන තමන් ගැන. අඩුපාඩු සහිත ලෝකයේ තුල ඉන්නකොට පින්නතුනි හිත කලකිරව ගන්න එක නෙවෙයි. තමන් සතුට වෙන්න තමන් ළඟ මේ අඩුව වෙන්නේ නෑ නේද කියලා තමන් පැත්තකටලා සතුට වෙන්න. ඒ අතර අපිට කරුණාවෙන් වෙන කෙනෙක් නිවැරදි කරන්න පුළුවන් නම් අපිට ඒකත් කරන්න පුළුවන්. හොඳයි පින්නතුනි අප අද සාකච්ඡා කරන්නේ මෛත්‍රී භාවනා පිළිබඳව. මෛත්‍රී භාවනා පුරාම අපි මේ විස්තර කරන කරුණ පින්නතුනි බුදුදහමට අනුගතව බුදුදහමේ අනිත් ගුණධම් වැඩෙන විදිහට අප මේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ පින්තුනි. එක පැත්තකින් මෛත්‍රී දියුණු කිරීම. අනෙක් පැත්තෙන් ප්‍රඥාව දියුණු කිරීම. මේ මෛත්‍රිය සහ ප්‍රඥාව නැමැති මහා ස්තම්භ දෙක මත තමයි බුදුදහම නැමැති මහා ප්‍රාකාරය ගොඩනගලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එකතකින් මෛත්‍රියේ ප්‍රතිමූර්තිය. අනිත් අතින් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය. මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් ලෝකේ ඉහළටම ගිය බුදුරජාණන් වහන්සේ අප සඳහා ඒ ගමන් මඟ දේශනා කළා. මේ ගමන් මඟේ ඉදිරියට යන්න යන පින්තුනි අපේ ලක්ෂණය තමයි අපේ හිතට පීඩාගෙන දෙන, අපේ හිතේ ලක්ෂණ නැති කරන, අපේ හිතේ සතුට පැහැරගන්න ලෝභය, ද්වේෂය, මෝහය කියන මෙන්න මේ අකුසල තුන ටිකෙන් ටික අඩුවීම තමයි වෙන්නේ. එනිසා අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අපේ ජීවිතයේ කොච්චර සතුටෙන් ජීවත් වෙනවාද කියන කාරණය. අපේ ජීවිතයේ කොච්චර සතුටෙන් ජීවත් වෙනවාද කියන එක තීරණය වන්නේ කුමක් මතද? අපි කොයිතරම් දුරට අපේ හිතේ ලෝභය අඩුවේද? කොයිතරම් දුරට අපේ හිතේ ද්වේෂය අඩුවේද? කොයිතරම් අපේ ජීවිතයේ මෝහය අඩුවේද කියන කාරණය මත සමහර ඇත්තන් ඇතමිට මහා පින්කම් කරලා පන්සලල හුඟා සතුටෙන් නික්මිලා යනවා. ඇයි සතුටෙන් නික්මිලා යන්නේ? ඇතැම් විට ඒ පින්කමේදී තමා ගැන ලොකු වර්ණනාවක් කළා හාමුදුරුවෝ. මහා ගුණකථනයක් කළා. පිරිස මැදදි මං ගැන හාමුදුරුවෝ වර්ණනා කළා කියලා බොහෝ දෙනෙක් සතුටින් ඉක්මලා යනවා. නමුත් වෙනතුනේ මේක නෙවෙයි අපි පින්කමකින් ලබන නියම අනිසංසය. පින්කමේදී තමන් පින්නතුනේ තමන්ගේ සාර්ථකත්වය බලන්නේ කොහොමද? තමන්ගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩුවෙන්නට ඕන. තමන් පන්සලට ආවට වඩා තමන්ගේ ළඟ තෘෂ්ණාව, දෘෂ්ටීන්, මාන අඩුවෙලාද තමන් පන්සල යන්නේ කියලා තමන් බලන්න. අන්න එහෙනම් තමයි තමන් මේ දුරපතර ගෙවාගෙන ආපු එකේ. අන්න එහෙනම් තමයි තමන් මේ මිල මුදල් වියපැදන් කරගෙන ආපු ගමනේ සැබෑ සාර්ථකත්වය තියෙන්නේ. එනිසා පින්තුනේ දිනෙන් දින අපේ ජීවිතවල තමන්ම තමන් ගැන සොයන් විවේචනයක් කරන්න. තමන්ගේ හිත ගැනම තමන් නිතර විමසලා බලන්න. ඊයට වඩා අද මගේ ලෝභය අඩුයිද? ඊයට වඩා මගේ හිතේ තිබුණු ඊර්ෂ්‍යාව අද අඩුයිද? ඊයට වඩා මං කලබල වෙච්ච ගතිය අද අඩුයිද? ඊයට වඩා මං වෙනස් කෙනෙක්ගේ අඩුපාඩුවකද කේන්ද්‍ර ගතු ගතිය? ඇතැමිට හිතරි දෙන වචන පිට කරන ගතිය අද මගේ අඩුයිද? ඒව තමන් ගැනම තමන් විමසීම සහ බලන්න. එහෙම බලන්න පින්නතුනේ තමන්ගේ ජීවිතේ ලොකු සතුටක් එනවා. අන්නේ සතුටෙන් තමයි පින්නතුනේ මේ ජීවිතය අපි ඉදිරියට යන්නට ඕන. ඒ සතුට සාමාන්‍ය සරල දෙයකින් වෙන්න බෑ පින්නතුනේ. ඔබ බුද්ධිමත් නම්, ඔබ නුවණැති කෙනෙක් නම්, ඔබ දක්ෂ කෙනෙක් නම්, ඒ සතුට ඉතාමත් වේගවත් විදියට වැඩි වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? අපේ ශරීරය අපට නොදැනීම වේගවත් විදියට ගිරාපත් වෙමින් මහලු වෙමින් තියෙනවා. ඒ නිසා මෙන්න මේ අපේ භෞතික ශරීරය දිරාපත් වෙනවා, දුර්වල වෙනවට වඩා වේගෙන් අපේ මනස දියුණු වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි තමන් සාර්ථක වෙන්නේ. තමන් නැත්තම් එන්නෙම ධනෙන්, යාන වාහන වලින්, නවීන සාක්ෂියෙන් දිනුනා කියලා විතර තමන් සාර්ථක වුණා වෙන්නේ නැහැ. තමන් ගැනම නිතර බලන්න ධර්මයේ තුල තමන්ට කොයිතරම් දියුණුවක් ඇති වෙනවද? පින්කමක් කරන්න යද්දී තමන්ගේ හිතේ වෙනදට වඩා දියුණුවක් ප්‍රසාදයක් ඇති වෙනවද කියලා තමන් ගැනම තමන් විමසලා බලන්න. පින්තුනේ මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී අප නිතරම කියන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාව රැස්සට බුදුහාඳුරන් නිතරම අවධාරණය කරපු දෙයක් තමයි ධර්ම මාර්ගයේ පහළම මට්ටමේ ඉඳලා ඉහළම රහත් භාවයේ දක්වා විතරක් නෙවෙයි රහත් වෙලා පිරිනිවන් පානකම්ම අපට අවශ්‍ය කරන ධර්මතා හතරක් තියෙනවා. ගුණ හතරක් තියෙනවා. මොනවද ඒ හතර? ඒ හතර තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්ම අනුධර්ම ප්‍රතිපත්තිය. මේක පිනතුනි හැම ආධ්‍යාත්මික මට්ටමකම ඉන්න කෙනෙකුට තමන්ගේ ජීවිතයේ ඉස්සරහින් තියාගෙන ඉන්න මහා පහන් තැඹක් මේක. මේ පහන් තැඹ අතහරින්න එපා. හැම මොහොතෙම මේ කරුණු හතරෙන් තමන්ගේ ජීවිතේ ලබා ගන්න පුළුවන් ඉහළම වාක්‍ය ලබා ගන්න. අප ඇත්තටම අපට ආදරේ නම් අපි නියම ලෙසම ආදරය කරන අපේ හිතට. අපේ හිත ඇත්තටම අපි ආදරේ නම් අපි උපරිම ලෙස අපේ හිත ධර්මයේ තුල පිහිටුවා ගන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඒ නිසා පින්තුනේ මේ කරුණු අතර අපි නිතර නිතරම අවධාරණය කරන්නේ ත්‍රිපිටකයේ කියවනකොට පින්තුනේ බොහෝ තැන්වලදී මෙන්න මේ කරුණු හතර ගැන බුදුහාඳුර ආධාරණය කරලා තියෙනවා. ඉතින් මේ කරුණු හතර ලැබෙන අපට ලැබෙන පින්තුනේ ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ එක පැත්තකින් කර්මය පිළිබඳව දැනුම වැඩි වෙනවා. කර්මය හා කර්මඵලය පිළිබඳව දැනුම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් පටිච්චසමුප්පාදය පදනම් කරගත්තු අනිත්‍යතාවය පිළිබඳව දැනුම වැඩි වෙනවා. ධර්ම මාර්ගයේ ආරම්භ ලක්ෂණය තමයි අපේ හිත මුල් වෙලා අපේ කරන කුසල අකුසල කර්ම ශක්තියට අනුව අපේ චේතනාවන්හි ස්වභාවය අනුව ඊට අනුරූප වූ සැප හෝ දුක් විපාක ලැබෙනවා කියන කාරණය. අපේ හිත අපිරිසිදු අපි යමක් කළොතින් චක්කන්න වහතෝපදන් කියලා කියනවා. හරියට ගොනාගේ පිටපස්සේ නැරිය සත වගේ මහත් වේදනාවක් ගෙන දෙමින් අපට පීඩාකාරී ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම අපේ හිත පිරිසිදුව අපේ කයෙන් වචනෙන් හිතින් යමක් කරනවා නම් ඊට අනුරූපව ඡායාව අනපායිනේ කියලා කියනවා. හරියට තමා පිටපස්සෙන සෙවණැල්ල වගේ තමන්ට ඒ විපාක ටික ආනිසංස ලැබෙනවා. ඒක පිනසුනේ නිරතුරුවම තමන්ගේ පිටපස්සෙන් මේක ආධ්‍යාත්මික ශක්තියක් විදියට හැම මොහොතෙම දිනු වෙනවා. මෙන්න මේ අවබෝධයක් සමග පිනසුනේ අපි මොනවද කරන්නේ? හැකිතාම් දුරට දානමය තින්කම් කරගන්නවා. ඒ වගේම පිනසුනේ හැකිතාම් දුරට සීලය දිනු කරගන්නවා. හැකිතාම් දුරට භාවනාව දිනු කරගන්නවා. මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් අපට ලැබෙන වාසිය මොකද්ද? සුඛෝ පුඤ්ඤස්ස උච්චෝගී පාහාරයේ පින්දහම් කරන්න කරන තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවා. අනිත් දේ තමයි පින්තුනි ස්වර්ග මාර්ගය සුගතිගාමීත්වයේ පිළිබඳව අපට යම් කිසි විශ්වසනීයත්වයක් තියෙනවා නම් ඒක එන්නෙම වැඩි වෙනවා. එනිසා ධර්ම මාර්ගයේ පළවෙනි පියවර තමයි තමන් මේ කරන කටයුතු වලින් තමන්ගේ මෙතන net දෙක පියවනවත් එක්කම ඊළඟට ඇස් දෙක ඇරෙන තැන මේ වගේ ලෝකයක්ද? දිව්‍ය ලෝකයක්ද? බ්‍රහ්ම ලෝකයක්ද? නැත්නම් මාළු ටැංකියකද? ගඟකද? කැලේක ගහක අත්තකුඩද? භූමි ගුණකද? කියලා තමන් ගැනම තමන් විමසලා බලන්න. ඒ නිසා මෙතන ඇස් දෙක පියවලා ඊළඟ තැන දැස් දෙක ඇරෙන පිනතුණි වෙනස් රූපයකට එක්ක ඒ ඇරෙන තැන පිනතුණි වඩාත්ම සාර්ථක තැනක් වෙන විදියට අපේ මෙතෙන්දි පිනතුණි මේ මනස දිනු කර ගන්නට ඕන අපි. ඒක හැම මොහොතකම ඒ වෙලාව ලඟ වෙන වෙලාවෙ නෙමෙයි පිනතුණි. බොහෝ දිනක් මරණාසන්න මොහොතේ කලබල වෙන්නේ. හාමුදුරු හොයාගෙන පිළිත් කියන්නේ යන්න හදන්නේ. බුදු පිළිම හොයාගෙන දුවන්නේ හිමේ. මෙන්න මේ සෝදානම කලින් නැති වෙච්ච නිසා. හාමුදුරු කෙනෙක් පිළිතකට ගෙන්නවා වඩාමන්න පුළුවන් නම් හොඳයි. නමුත් පිනතුණි අපේ ජීවිතය ගැන අපට එහෙම වගකීමක් සාතිකයක් දෙන්න බෑ. අපට රදියාබාධයක් වෙන්නේ අපි ගුවන් යානයක යන වෙලාවට වෙන්න පුළුවන්. අපට රදියාබාධයක් වෙන්නේ වාහනය ඇතැම් විට වේගයෙන් ෆ්‍රීවේ එක ගමන් කරන වෙලාවට වෙන්න පුළුවන්. අපි ඇතැම් විට ගලකින් පල්ලයට වැටෙන්නේ ඇතැම් විට ට්‍රිප් එකක් ගිහිල්ලා බොහොම විනෝදෙමින් ඉන්න වෙලාවට වෙන්න පුළුවන්. ඉතින් හාමුදුරු කෙනෙක් හැම වෙලාවෙම ත්‍රිප් කියන ගෙන්නව ගන්නවා කියන්නේ සිදු වෙන්නේ නැහැ. ඒ නිසා පින්තුනි ඒ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ හැම වෙලාවෙම තමන්ගේ හදවතේ තියෙන විදිහේ මනස තමන් හදා ගන්නට ඕන. එහෙම වුණොත් තමයි තමන් සාර්ථක වෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදු දහමෙන් නිතර නිතර පින්දහම් කළා පිනට හුරු වෙච්ච මනසක් නිතර ඇති කරගන්න කියලා දේශනා කළේ. නිතර තමන් සන්තකවදී අනිත් කෙනෙක්ගේ යහපත වෙනුවෙන් අත්හරින සූදානම් වෙන්න. ඒ පරිත්‍යාග කරන දේ නිකන් ආවට ගියාට දෙයක් නෙවෙයි පින්නතුනි. තමන් පාවිච්චි කරන කැමැතිම දේ අනිත් කෙනාට දෙන්න. තමන් පාවිච්චි කළ පැත්තක තියෙන දේක්, තමන් අකමැති දේක්, පරණෙච්ච දේක්, ඒ වගේ දෙයක් නෙවෙයි. එක්ක තමන් පාවිච්චි කරන කැමැති දේක්, නැත්නම් තමන් කැමැති දෙයකට වඩා කැමැති දෙයක් නම් ඒක තමන්ගේ දෑතින් සියකින් දෙන්න අනිත් කෙනාට. අන්න එහෙම වුණොත් තමයි තමන් ඊටම වාදීනුනා වෙන්නේ. එනිසා ආහාර පාන විතරක් නෙවෙයි ඇඳුම් පැඳුම් වලින් කෙනෙකුට දවවා කරන්න පුළුවන්. ඒ වගේම ගියක් හදන කෙනෙකුට වහල් සෙවිලි කරන්න අපට උණු ටිකක් සීට් ටිකක් අරන් දෙන්න පුළුවන්. අසරණ කෙනෙකුට වැඩිහිටි නිවාසයකට ගිහින් අපට උදව්වක් කරන්න පුළුවන්. සමහර වෙන සමහර ළමා නිවාසවල කුඩා ළමයි ඉන්න නිවාස තියෙන ළමයි දාලා ගිහොත් ඇතැම් විට ළමයි 25 දිනේ බලා ගන්න 5 දිනක් විතර ඉන්නේ. කවුරු හරි කෙනෙක් ඒ දරුවෙක් පණා ගත්තොත් හරියම සතුටු වෙන ළමයාට උණුසුමට තමන්ගේ අම්මගේ තාත්තද කියලා බලන්නේ උණුසුම විතරයි බලන්නේ. සමහර අපි දැකලා තියෙන වගේ තැන් වලට ගිහලා ඒ ළමයි සුරල් කරගෙන ටිකක් කලින් ඒ ළමයට උණුසුම දෙන්නේ. පින්නතුනි මේ වගේ ආකාරයෙන් හරේ අපට කෙනෙකුට පිටක් වෙන පුළුවන් නම් වැඩේට නිවාසයට ගිහිල්ලා පුළුවන් තැනක තමන්ට විදියට කියලා අපෙන් ඒත් එක කතා බහ කළා. ඒගේ කතාවට ටිකක් අහමු කන් දෙලෙන්න පුළුවන් නම් මේවත් පින්නතුනි ඔබ ඔබේ කාලය දන් දීමක් වෙනවා. ඔබේ ශ්‍රමය දන් දීමක් වෙනවා. මේ යහපත තමන්ගෙන් අනික් කෙනාට කරන්න පින්නතුනි තමන්ට මේ පිළිබඳව වාසි ටික පහසුකම් ටික තමන්ට ජීවිතේ නිතරම සකස් වෙමින් තියෙන. ඒ විතරක් නෙමෙයි පින්තුනි. සබ්බ දානං ධම්ම දානං දිනාත කියපු ආකාරයට සියලු දානයන් අතුරින් නිතරම උත්සාහවන්ත වෙන්න ධර්ම දානමය පින්කමකට සහභාගී වෙන්න. ඒක ඉතාම වටිනා දෙයක්. කොහේ හරි පින්කමක් කරනවා නම් ධර්ම දේශනාවක් තමයි පුළුවන් මට්ටමේ උපකාරයක් කරන්නේ. අඩු ගානේ කලින් ගිහින් ශාලාව සුද්ධ කළා, පොට ටික දාලා, ඒ ඇතුලේ ටික දාන එක හරි කරන්න. ඒකෙන් හරි තමන් පින් අනුමෝදන් වෙන්න. ඒ වගේ යම් තැනක ලස්සන තැනකට පින්කම් කරන තැනකට පාසලට හරි ගියොත්ින් සාදු සාදු කියලා සමුත් එක අනුමෝදන් වෙන්න. අනේ මේ පින්කම මේ ශාලාව කරගුවා වහා මහන්සිය නැති මේ වටින්ද ගන්න වියදම් කරන්න. අනේ මාත් මේ පින්කමට අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා තමන් අනුමෝදන් වෙන්න. පින්නතුනි හැම තැනක්ම පින්කම් කරන්න තියෙන අවස්ථාවක්. ලස්සන මල්වත්තකට ගියාම මල් ටික බලලා සුවඳයි කියලා මල් ඉඹලන විතරක් නෙවෙයි. පුළුවන් නම් කල්පනා කරන අනේ මේ මල්වත්තේ තියෙන ඔක්කොම ටික බුදුහාමරණ පූජා වේවා කියලා ප්‍රාර්ථනා කරන. ලස්සන ලයිට්ස් හුඟක් දාලා කියන තැනකට ගියාම අනේ මේ ලයිට්ස් ටික ඔක්කොම බුදුහාමරණ ධර්මයේ සංගයට මම පූජා කරනවා කියලා තමම අනුමෝදන් වෙනවා. පින්නතුනි මේ හැම තැනදීම පින්කම් කරගෙන තියෙන අපි එතෙමඩ හිතන්නේවත් නැහැ. මේ හැම තැනදීම පින්නතුනි බලවත් කුසලයක් තමන්ගේ හිතේ දෙනවා. මේ පින්නතුන් කියෙව්වොත් විමානවත්තු කියන ග්‍රන්ථය. ඒ විමානවත්තු කියන ග්‍රන්ථය කියන්නේ පින්කම් කරලා සුගතිගාමී ක්ෂයයේ ජීවිත කතා ගැන. සමහර අය කැලයද්දී වනමලක් කඩලා ඒ මල බුදුහාමරට පූජා කරලා ඒ එක පිළෙන් විතර සුගතිගාමී ක්ෂයයේ ඉන්නවා. සමහර අය මොහොත වෙරළෙදී වැලි ටිකක් ගොඩ ගහලා දාගැබක් වගේ හදලා අනේ මේක බුදුහාමරගේ චෛත්‍ය කියලා වැඳලා ඒ පිණිස් සුගතිගාමී ක්ෂයයේ ඉන්නවා. තමන් පින්නතුනි තමන් ශ්‍රද්ධාවන්ත නම් තමන් ධර්මඥානය දන්නවනම් තමන් පින්නතුනි හැම වෙලාවකම තමන් පින්කම් කරගන්න අවස්ථා තියෙනවා. පින්නතුනි දානමය පින්කම් කරන වගේම ඒ දානමය පින්කමල අනිසංස ගැනත් අපි දැනගන්නට ඕන. වරක් පින්නතුනි අනාථ පින්නගේ සිටුමා බුදුරජාණන් වහන්සේ වෙත ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේත් එක්ක ඉතාම වැදගත් ධර්ම සංවාදයක ගෙදුණා. බුදුහාඳුරහන අනාථ පින්නගේ සිටුමාගෙන් අනාථ පින්නෙක ඔබේ කවුලේ අනිත්‍යය දන් දෙනවද කියලා කියනවා. ඔව් ස්වාමීන් වහන්සේ දාන දෙනවා. හැබැයි දාන දෙන්නේ නියුඩු හාලේ බතුයි කාඩි හොද්දයි කියලා. කියන සුනුසහ තියෙන අර හාල් කොටනකොට ඉතුරු වෙන පොඩි කැලේ ටික. ඉංග්‍රීසියෙන් කියන්නේ බ්‍රෝකන් රයිස් කියලා. අන්න ඒව එකතු කරලා ඒ වගේ හදන බතුයි අර හොද්ද තියෙන නිකන් අර මිරිස් හොද්ද වගේ. අන්න ඒකයි තමයි අපි දන් දෙන්නේ කියලා අපේ ඥාතීන් කියනවා. මම හොඳ දේවල් නම් දපරණික දේවල් නම් දාන දෙන්නේ නැහැ කියලා. බුදුහාඳුර මොකද කිව්වේ? ආරම දන් දෙන එක හොඳ නැහැ කියලා දේශනා කළේ. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාඳුර දේශනා කරන අනාද පින්නික ඔබ දෙන්නේ සුනුසාලේ බතේක ප්‍රණීත භෝජනයක්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙනම් මොකද වැදගත් වෙන්නේ? දැන් දුප්පත් කෙනෙකුට ඒ දේ විතරයි නම් කෙනෙකුට තියෙන්නේ. එතකොට ඒ දේ දීම වැරදිද? වැරදි නෑ. ඒ නිසා දෙන දේ දිහා බලලා තීරණයක් කරන්න එපා. දැන් අපි ලංකාවෙන් හෙදෙද්දී පින්නපාත යනවා. සමහර අය සීනි ටිකක් ගෙනලා පූජා කරන හාමුදුරනේ ගෙදර සීනි විතරයි තියෙන්නේ මේ ටික පිළිගන්න කියලා. සමහර අය බත් විතරයි හාමුදුරනේ ආදේවලු නෑ බත් විතරයි තාම තියෙන්නේ කියලා බත් ටිකක් විතරයි. සමහර අය පාම් පෙත්තන්. නමුත් ඒක පූජා කරන්නේ මහා ශ්‍රද්ධාවෙන්. දවසක් මට මතකයි පින්නපාත යනලාට ළමේ එකපාර හාමුදුරනේ පොඩක් කොහොම ඉන්න කියලා ළඟම තිබිච්ච මේ පොල් ගහක් තිබුණේ ඒකට නැගලා කුරුම් ගෙඩියක් අල්ලගෙන ආවා පාත්‍රයක පිළි. මම ඒක අරගෙන හායක පැත්තකට අරගෙන ඊට පස්සේ මේක එනම් පන්සලට ගෙනත් දෙන්න කියලා මම එයාට කිව්වේ. ඊට පස්සේ ආ පන්සලට ගෙනත් දුන්නා. ඒ වෙලාවෙ ඇත්තටම එයාට එච්චරයි තිබුණේ. ඔව් නමුත් බලවත් ශ්‍රද්ධාවනියක කලින් දැන් සමහර අය පාන් අරගෙන යන ඉන්නවා. පොඩි පොඩි වලේ ඔය ෂෝඩිස් වගේ පෙට්ටිවල බැඳගෙන ආ ඉන්නවා. ඒ ඇතැම් විට වාහනේ නවත්ේ බයිසිකලේ නවත්තලා බොහොම ශ්‍රද්ධාවෙන් අත් දෙකෙන්ම පූජා කරලා බොහොම ශ්‍රද්ධාවෙන් කරනවා. එතකොට දෙන දේ අනුව නෙවෙයි අපි තීරණය කරන්නේ දානේ සාර්ථකත්වය. එතකොට ඒ දේ දෙන්න දරන උත්සාහයේදී එයා කොච්චර එක සකසා කොච්චර ඕනේ කමින් කොච්චර ශ්‍රද්ධාවෙන් ඒ දේ දෙනවද කියන කාරණේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සිටුතුමනි යම් කිසි කෙනෙක් දෙන්නේ කාඩි මොද්දයි බතුවිද කියන එක නෙවෙයි ගැටලුව. යම් කිසි කෙනෙක් දෙන්නේ ප්‍රණීත භෝජනද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. ඒ දෙන්නේ යම් කිසි කෙනෙක් නොසසකානම් අසක්කච්චකාරී. ඒ කියන්නේ අකසා නොදෙනව නම් ඒ දේ සමන්ගේ දෑතින් නොදෙනව නම් ඒ දේ පිළිවෙලක් නොදෙනව නම් ඒ දේ නිතරම පුරුදු නොකරනව නම් ඇතැම් විට ලොකු දානයක් දෙන්නේ. හැබැයි සියතින් නෙමෙයි දෙන්නේ. දානයක් දෙනවා ඒ දේ පිළිවෙලට නෙමෙයි දෙන්නේ. ඒ දේ දෙන හැම වෙලේ පස්සේ සතුට වෙන්නේ නැහැ නේ කෙනා. අන්න ඒ විදිහට මනාව සකස් නොකොට සියතින් නොදී නිතර දන් නොදෙනව නම් ඒ වගේම දීන දානයෙන් පස්සේ සතුට නොවෙනව නම් අන්න ඒ කෙනාට මේ දානමේ පින්කම්වල ආනිසංස හැටියට යාට සසරිදි දේවල් ලැබෙනවා. එයාට යාන වාහන ලැබෙන්න පුළුවන්, ධන දාන්න ලැබෙන්න පුළුවන්, දරුවනුත් ලැබෙන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? ඒ ලැබෙන ධනය තමන්ට පරිහරණය කරන්න හිත යෙදෙන්නේ නැහැ. තමන්ට කැමැත්ත ඇති වෙන්නේ ඒ ධනය පරිහරණය කරන්න. දැන් අපේ සමහර අය ඉන්නවනේ නේ, ඔබත් ඇතැම්ට බනිනවනේ හරිම ලෝභයේ කියලානේ. නමුත් පිනුතුනේ බැලන වැඩක් නැහැ. එයා දන් දීලා තියනවා, දුන්නට මේ ලක්ෂණ වලින් නෙමෙයි දීලා තියෙන්නේ. ඒ නිසා ඒ අය ඒ ධනය පරිභෝග කරන්න පුළුවන් කිනක් නැහැ එයට. ඒ විතරක් නෙවෙයි තැමිට ඒ අය සසරේදී ලොකු ණයක් කරන් තියෙන කාගෙන් හරි. දැන් මේ මොකද්ද මෙයා කරන්නේ? මේ ණය එකතු කරනවා මේ. මුළු ජීවිත කාලයම කරන් එකතු කරනවා. එකතු කළේ තමන් භුක්ති විඳින්නේ නැත්නම් එකතු කළා දන් දෙන්නේ නැත්නම් දැන් දුන්නොත් දානෙට නේ යන්නේ. නොදීම මිය මරණයට පත් වෙනවා. එතකොට අර හිමිකාරය කොහේ අරින්ද දෙනවද එතන? ඇවිල්ලා නිකම්ම ගන්න. ඔක තමයි වෙන්නේ. ඇතැමිට ඒ හිමිකාරය නොතිබ්බොත් නොහිටියොත් නැයි ගෙවෙන්නත් ඕන. ඇතැමිට ඒක රජයට යනවා. මෙන්න මෙහෙම ලක්ෂණයක් තියෙනවා. පිනු ඒ නිසා කෙනෙක් ධනය පරිහරණය නොකරනවා නම් ඔබ හිතන අර කරගන්න එපා. ඒ අයගේ පිටවාසී ලොකෝ කර්ම ශක්තියක් නේ යන්නේ. යමෙක් ගැන ඔබ ඊර්ෂ්‍යා කරන්න ඕන ධනය හොඳට පරිහරණය කරලා සතුටෙන් ඉන්නවනම්. ධනය පරිහරණය නොකර කෙනෙක් ගැන ඊර්ෂ්‍යා වෙන්න එපා, ගේන්දි ගන්න එපා. ධනයෙන් ප්‍රයෝජන ගන්නේ ඒ හම්බ කරන ධනය. දත්වාච බුද්වාච යථානුභාවං අනින්දිතෝ සග්ග මුපේතිකානම් කියලා කියනවා. ධනය උපේන කෙනා තමනු පරිහරණය කළා. තමන් අනිතර පරිත්‍යාගයක් කළා, ලෝකේ කීර්තියක් දිනාගෙන මරණයටපත් වෙනවා කියලා. තොත් මේ සූත්‍රය දැක්වෙනවා. මේ වේලාම කියලා සූත්‍රය දැක්වෙනවා. මොකද දැක්වෙන්නේ? අනාත්මීය සිටුමාට බුදුහාමුදුර සඳහන් කරනවා මෙන්න මෙවැනි විදියට මනාව සකසන් නැතුව දන් දෙනව නම් සියයෙන් දන් නොදෙනව නම් නිතර නිතර දන් නොදෙනව නම් දන් දෙල සතුට නොවෙනව නම් එහි විපාක හැටියට සසරේදී ලැබෙනවා ලැබුණට තමන්ට ඒක පරිහරණය කරන්න පුළුවන් වාසනාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි, තමන්ට ලැබෙන දරුවන්, ඇසුරු කරන මිතුරන්, සේවක සේවිකාවන් තමන් කියන දේ පිළිගන්නේ නැහැ. තමන්ට අවනත නැහැ. මේක ඉතාමත් වැදගත් කාරණයක්. ඒ නිසා මේ දන් දුන්නට මෙන්න මේ ගුණාංග වලින් දන් නොදුන්නොත් ඒ තමන්ට ලැබෙන පහසුකම් වලින් නියම තෘප්තිය තමන්ට ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ධර්මයේ දේශනා කරන අවස්ථාවකට ගියත් ඒ ධර්මයේ නැඹුරු වෙන පුළුවන් මනස තමන්ට යෙදෙන්නේ නැහැ. ඇතැම් විට බණ කියන තැනට එනවා. ආවට ඇතැම් විට ඒ බණ අහන්න හරියට ඒක ප්‍රතිඵල ගන්න පුළුවන් ආසන්නයකට තමට එන්නට හිත යෙදෙන්නේ නැහැ. මේකත් වෙන දෙයක්. ඊළඟට දේශනා කරන යම් කිසි කෙනෙක් ඉන්නවා. ඒ ඇතැම් විට අර සුණුසහල් බඩක් වෙන්න පුළුවන්, ඉතාම ප්‍රණීත භෝජනයක් වෙන්න පුළුවන්. ඒ කුමක් දුන්නත් එයා දෙන්නේ සක්කච්ඡන් දාන දෙති. හොඳට සකසල ඉතාම පිළිවෙලට දාන දෙන්නේ. සිංහන මිනිස්සුන්ට දුන්නත් එහෙමයි. මට මතකයි අපි හිටියේ ගම්බලාදේ ප්‍රදේශයේ ලොකු වත්තක් තිබුණා. මම හිතන්නේ ඒ කාලේ හැටියට අතර 300ක ලොකු වත්තක්. ඒ වත්තේ හිටියේ අයිතිකාර මහත්තයගේ අම්මා ඒ ගෙදර හිටියේ ලොකු වලවක. මේ වයසක ඒ කාලේ හැටියට අවුරුදු 75 80 විතර කෙනෙක් මේ කෙනාගේ ලක්ෂණයක් තිබුණා. ඒ ගෙදරට කවුරු ආවත් ධනවත් කෙනෙක් ආවත් දුප්පත් කෙනෙක් ආවත් තමන්ගේ ලොකු බැක්ටීරියා තුන තේ බැක්ටීරියා ලොකු වත්තක ඒකේ සේවකයෙක් ආවත් ඒ සේවකයෙක්ගේ ළමයෙක් ආවත් එන ඕනම වෙලාවක ගෙදර කැම තියෙනවා. වෙනම කාමරයක් තියෙනවා. ඒ කාමරේ මෙයාගේ අතින්ම සකස් කළා ඉතාම පිළිවෙලට කැම වේලක් දෙනවා. උදේ ආවොතින් උදේ කැම වේලක් දෙනවා. දවල් ආවොතින් දවල් කැම. හවස ආවොතින් තේකේ සෙලගෙඩි. ඒ වත්තෙන් වාක්‍ය සෙල එහෙම දුන්නේ. ඒ ව නිතර ඉඳවලා අර කාමරයේ තියලා තිනු නිතර ගෙදර කැරි හදනවා. කවුරු ආවත් කිසිම වෙනසක් නැතුව එයාගේ අතින්ම දෙනවා මේසෙට තියලා වාඩි වෙන්න කියලා. ඉතාම පිළිවෙලට තමන් ආරාධනා කළ ඥාතවරේ කව වගේ සලකනවා. ඒ වගේ පින්නතුනි හොඳ චරිත ලක්ෂණ තියන අය ඉන්නවා. දැන් බලන්න ඒ වගේ කෙනෙක් අපට දැක්කාම කොයිතරම් ප්‍රසාදයද ඇති වෙන්නේ. ඒ කෙනාගේ රූප සම්පත්තියත් එහෙම හරි අපි කියන අර විසාකාව වගේ කියලා. ඒ වගේ වයසට ගියත් හරි ප්‍රසන්න රූපයක් තියෙන කෙනෙක්. ඉතින් ඒ වගේ සමහර දන් දෙන අය ඉන්නවා පින්නතුනි. අසරණ කෙනෙකුට දුන්නත් ඒක ඉතාම පිළිවෙලට ලස්සනට දෙන විතරක් නෙවෙයි අත් දෙකෙන්ම දෙන්නේ. සමහර අපි දෙන්නේ කාටින්නේ නේ. අත් දෙකක් ලැබෙලා තියෙන පිනතුනි දෙකෙන්ම දෙන්න දෙනකොට දෙයක් ගන්න කොටක් පුළුවන් නම් පිරිනමන දෙයක් අත් දෙකෙන්ම ගන්න ඒක හොඳ දෙයක්. ඉතින් මේ වේලාම සූත්‍රය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ දන් දෙනකොට 100කින් දන් දෙනවා නම් මනාව සකස් කළ දන් දෙනවා නම් නිතර නිතර දන් දෙනවා නම් දන් දීලේ දීව දාණය ගැන සතුටු වෙනවා නම් ඒ තැනැත්තාට සසරේදී භාවෝග සම්පත් ලැබෙනවා. ඒ ලැබෙන දේවල් පරිහරණය කරන්න පුළුවන් කැමැත්තක් ඇති වෙනවා. එයා සතුටෙන් ඒවා පරිහරණය කරනවා. අනිත්‍යයක් දෙනවා ඒවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අමුදරුවන්, ඥාති මිත්‍රාදීන්, සේවක සේවිකාවන් මෙයන් කියන වචනේ අහනවා, පිළිගන්නවා. ඒ වගේම මෙයාට ධර්මය අහන්නට හිත යෙදෙනවා. හොඳ දෙයක් කොහේ කතා බහ කළත් ධර්මය අහන ලොකු ප්‍රබෝධයක් සතුටක් මෙයාගේ ජීවිතය තුළ ඇති වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ කියලා පරාභව සූත්‍රය දැක්වෙනවනේ. මොකද්ද මේකෙන් කියන්නේ? සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ කෙනෙක් දිනු වෙන කෙනෙක්ද පිරිහෙන කෙනෙක්ද කියලා අපිට හොඳට පැහැදිලිව බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඔව් යම් කෙනෙක් ධර්මයට කැමති නම් ඒ කියන්නේ ආ දිනු වෙන කෙනෙක් කියලා. යම් කෙනෙක් ධර්මයට අකමැති නම් ධර්මයට ද්වේෂ කරනවා නම් ඒ කියන්නේ ආ පිරිහෙන කෙනෙක් කියලා. ඒ නිසා ඔබ මේ පින්තුන් ධර්මයට කැමති වෙන නිසා තමයි මේ බොහොම ශ්‍රද්ධාවෙන් බලන ඔබ ගැන ඔබ හොවා සතුට වෙන්න. ඔබ දිනු වෙන කෙනෙක් ඔබ සාර්ථකත්වයේ කරා යන කෙනෙක් ඔබ තව තවත් ඉහළ භවයන් වලට සුදුසුකම් සකස් කරමින් ඉන්න කෙනෙක් කියලා ඔබ වාසගරටපත් වෙන්න. මේ වේලාම් සූත්‍රය ළඟට බුදුහාඳුරු කියනවා අතීත කතාවක්. කාටද මේ කියන්නේ? අනාථ පින්නක සිටුතුමාට මේ කියන්නේ කියනවා සිටුතුමනි අතීතේ හිටිය වේලාම කියන බ්‍රාහ්මණේ. මේ වේලාම් බ්‍රාහ්මණේ මහා ලොකු දානයක් දුන්නා. මොකද දානය? ඒ දානය තමයි 84,000ක් රත්තරම් භාජනවලට රිදී දාලා දුන්නා. 84,000ක් රිදී භාජනවලට රත්තරම් දාලා දුන්නා. 84,000ක් යකඩ භාජනවලට අමුගන් දන් දුන්නා. 84,000ක් ගරයන් දන් දුන්නා. 84,000ක් ඇතුම් සරසපු ඇතුම් රණින් සරසපු ඇතුම් දන් දුන්නා. 84,000ක් කන්‍යාවන් දන් දුන්නා. මේ විදියට විශාල ප්‍රමාණයෙන් තවත් අප්‍රමාණ විදියට යා වස්ත්‍ර ආභරණ ඇඳුම් පැනඳුම් මේ වාදිය දන් දුන්නා. හරියට මහා ගංගාවක් ගලන වගේ සුවිශාල දානයක් පූජා කළා. කවුද? වේලාම කියන බ්‍රාහ්මණය. නමුත් මේ අසිරිමත් දානයක් දුන්නත් මහා ගංගාව නොනවතින සැඩපාරක් සහිත මහා ගංගාවක් වගේ මේ දානයක් දුන්නා. ඒ දානය පිළිගත් අයගෙන් එකම එක ත්‍රිත්‍ය සම්පන්න පුද්ගලයෙක් හිටියේ නැහැ කියලා. ඒ කියන්නේ මාර්ගවල ලැබුපු එක්කෙනෙක් අතර හිටියේ නෑ. ඒ දාන ආනිසංස ලැබුණා. නමුත් ඒක මහත්ඵල මහානිසංසදායී දානයක් වුණේ නෑ කියලා. දානයේ නියම පරිසුද්ධත්වය ලැබුණේ නෑ කියලා. දානෙට නියම වටිනාකම ලැබුණේ නෑ කියලා. එතකොට බුදුහාමුදුර සඳහන් කරනවා යම් කෙනෙක් මෙන්න මේ වගේ මහා දානයක් දුන්නට වඩා නිසසදායී වෙනවා. අර 84000ට වඩා එක දිටි සම්පන්න එක සෝවාන් කෙනෙකුට දන් දුන්න නම් මෙයාගේ ආනිසංස මේට වඩා ප්‍රබලයි කියලා. ඊළඟට සඳහන් කරනවා ඒ දිටි සම්පන්න සෝවාන් පුද්ගලයන් 100කට දන් දුන්නට වඩා එක සකදාගාමී කෙනෙකුට දන් දුන්න නම් ඊට වඩා නිසසදායි. සකදාගාමීය 100කට දුන්නට වඩා එක අනාගාමී කෙනෙකුට දන් දුන්න නම් ඊට වඩා නිසසදායි. අනාගාමීය 100කට දන් දුන්නට වඩා එක රහතන් වහන්සේ කෙනෙකුට, රහතන් වහන්සේලා 100කට වඩා එක පසේබුදුරජාණන් වහන්සේ කෙනෙකුට, පසේබුදුරජාණන් වහන්සේලා 500 නම්කට වඩා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන් දුන්න නම් ඊටත් වඩා නිසසදායි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පුද්ගලික දුන්නට වඩා බුද්ධ ප්‍රප මහා සංඝයාට සංඝ සතෝ දානයක් දුන්න නම් ඊටත් වඩා නිසසදායි. ඒ සංඝ සතු මහා දානයට වඩා නිසසදායි යම් කිසි කෙනෙක් සතර දිගින් වඩින ස්වාමීන් වහන්සේල වෙනුවෙන් විහෙරක් පූජා කරා නම් සංඝවාසියක් විහාරයක් පන්සලක් පූජා කරා නම් ඒ පන්සලක් පූජා කරාට වඩා නිසසදායි. පංචශීලිය ආරක්ෂා කරා නම් ඒ පංචශීලිය ආරක්ෂා කරාට වඩා නිසසදායි. එක් අසුරු සැනක් ගන්න මොහොතක් නැත්නම් මලකින් සුමුදක් එන තරම් සුළු මොහොතක් මෛත්‍රී භාවනා වැඩුවනම් ඊට වඩා නිසසදායි. ඒ මෛත්‍රී භාවනා බොහෝ කලක් වැඩනට වඩා එක අසුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥා වැඩුවනම් ඊට වඩා නිසසදායි කියලා. දැන් මේක දේශනා කළේ පින්නතුනි හිතන්න එපා මේකම හැම දිනටම කරන්න කියලා. ඒ මට්ටමින් ලෝකේ ඉන්න අයට මේ දේවල් කරන්න පුළුවන්. අර අන්තිම දේ විතරක් කරන්න කියලා නෙවෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ, වරදවා තේරුම් ගන්න එපා. තමන්ට පුළුවන් නම් තමන් දැකපු තැනක කුහුඹියෙකුට බත් කැටියක් දෙන්න, ඒක හරි දෙන්න. ඒකවත් මගේ හැරගන්න එපා. කුඩා කුහුඹියෙකුට සීනියටයක් දෙන්න පුළුවන් නම් ඒක හරි දෙන්න කොලෙක තියෙනවා. එතනින් පටන් ගන්න. එතනින් පටන් ගන්න කෙනාට තමයි අනිත්‍ය සංඥා වඩන දහමක් ලැබෙන්නේ. අර මුල් ටික සුළුයි සැහැල්ලුයි හැල්ලුයි කියලා හැල්ලුවට ලක් කරන කෙනාට මතක තියාගන්න අර ඉහළම දහම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ගමනේදී අනුපිළිවෙලින් එන්න. තමන්ගේ ගෙදර අසරණ අම්මට තාත්තට නොසලකන කෙනා සාංගික දානමය පින්කමෙන් හෝ අනිත්‍ය භාවනාවෙන් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මුල් මට්ටමේ ඉඳලා හැකිතාක් දුරට මේ ගුණ දහම් ටික වඩන්න. අර මහා දානය, අර වේලාම බ්‍රාහ්මණතුමාගේ මහා අසිරිමත් දානය ගැන කරුණ සඳහන් කරාට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා, සිතතුමනි ඔබ දන්නවද මේ වේලාම බමුණා කවුද කියලා? එදා වේලාම බමුණා හැටියට මේ මහා අසිරිමත් දානය දුන්නේ මමයි කියලා බුදුහාමුදුරුවෝ කියලා සඳහන් කළා. බුදුහාමුදුරන්ගේ අතීත කතාවක් තමයි සඳහන් කළේ. එතකොට දිට්ඨි සම්පන්න පුද්ගලයන් නොමැති කාලවල එහෙම හරි දීලා තමන්ගේ කුසලයේ දිනු කරගන්නවා. පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා අබුද්ධෝත්පාද කාලවල බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයක් නොමැති කාලවල මිනිස්සු සුගතිගාමි වෙන්න කරන පින්කම මොකද්ද කියලා? ඒ කාලේ මිනිස්සු සුගතිගාමි වෙන්න කරන ප්‍රධාන පින්කම තමයි තමන්ගේ අම්මට තාත්තට උපස්ථාන කරන එක. අම්මට තාත්තට සලකලා ඒ පිනෙන් විතරක් මිනිස්සු ලෝකේ සුගතිගාමි වෙනවා කියලා. ඒක තමයි ඒ කාලේ කරන්න පුළුවන් ඉහළම පින්කම කියලා. ඒකත් සල සුගතිගාමි වෙනවා කියලා. ඉතින් පින්නතුනි තමන්ගේ ගෙදර මැතැම් වේට තමන්ට පුණ්‍ය නිධානයක් පින්කමක් තියෙනවා. ගෙදර ඉඳගෙනම තමන් දාන් දෙන්න, බුද්ධ පූජාව තියන්න, අනිත් යහළු මිත්‍රාදීන් කරන පින්කම් වලට සම්බන්ධ වෙන්න. දැන් මේ පින්නතුනුත් අපි දන්නවා පස්සල් හුඟක පින්කම් වලට සහභාගී වෙනවනේ. මේ කැලිෆෝනියාවේ විශේෂයෙන් මේ ප්‍රදේශයේ පින්නතුන් වාසනාවන්තයි. හුඟක් බුද්ධිමත්, හුඟක් ශ්‍රද්ධාවන්තයි. ඔබ පන්සල් ගානක පින්කම් වලට සියතින්ම ඔබ සම්බන්ධ වෙනවා. පින්තුනි මේකෙන් කියන ඔබේ දිනුවා කියන්නේ ලොකු මානසික දිනුවක් ඒක. ඒ නිසා තමන් මේ වගේ පින්කම් කරන වගේම පින්තුනි විශේෂයෙන් දානමය පින්කම් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ වගේ ඉහළ ටිකෙන් ටික යන ආනිසංස ලැබෙන පක්ෂයක් කියලා කියනවා තමයි. ඒක පින්තුනි බුදුහාරව මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කළේ. නමුත් ඒ දේශනා කළේ ස්වර්ග මාර්ගයේ අනුග්‍රහයක් පිණිසයි. නමුත් මොක්ෂ මාර්ගයේ දේශනා කරද්දී මොක්ෂ මාර්ගයේ අනුග්‍රහ පිණිස දන් දෙද්දී පින්තුනි හොඳින් මතක තියාගන්න, දානේ ලබන කෙනාගේ ගුණය බලන්නේ නැහැ. යම්කිසි ප්‍රමාණයක් දීලා තමන්ගේ ලෝභය අඩු කරගන්න නම් බුදුහාමුදුරන් දුන්නත් ලෝභය අඩු වෙන එක සමානයි. හිඟන්නේකට දුන්නත් ලෝභය අඩු වෙන එක සමානයි. ලෝභය අඩු වෙන එක වෙනසක් නැහැ. ඒකෙන් ලැබෙන ආනිසංසය තමයි අඩු වැඩි වෙන්නේ ලබන පුද්ගලයන් හැටියට. දැන් වැස්සන්තරණ රජතුමා දරුවන් දන් දෙනකොට මේ මහ පොළොව කම්පා වුණා. ඒ කම්පා වුණේ ඒ දානේ බාරගත්තු බ්‍රාහ්මණයාගේ සිල්වත් ගුණවත් කන්නේසන් නෙවෙයි. මහ පොළොව කම්පා වුණේ ඒ දානේ දීපු දායකයෙකුගේ කිමිච්ච මහා ඉහළ ප්‍රාර්ථනාව නිසා. මේ පිනතුන් අහලා ඇති අපි නිතර සඳහන් කරන සූත්‍රයක් හත්තිගාම උග්ග කියන සූත්‍රයක් තියෙනවා. මේ හත්තිගාම උග්ග සූත්‍රය සඳහන් වෙන උග්‍රපත්‍යාගේ සුවිශේෂී ලක්ෂණ 8ක් තියෙනවා. මේන් එක ලක්ෂණයක් තමයි. මෙතනස්ථා නිතරම ස්වාමීන් වහන්සේට දානය පූජා කරනවා. ඒ දානය පූජා කරන අවස්ථාවේදී මොහු කියනවා, මං හෙට දවසේ දානෙට සහභාගි වෙනවා නම් සූදානම් වෙනවා නම් අද දවසේ රාත්‍රී දෙවිවරු ඇවිල්ලා මට සඳහන් කරනවා, සිටුතුමනි හෙට දවසේ ඔබේ ගෙදරට එන ස්වාමීන් වහන්සේලා අහවල් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ කෙනෙක් අනාගාමී කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ සකදාගාමී කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ සෝවාන් කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ සිල්වත් පුතග්ජන කෙනෙක්, අහවල් ස්වාමීන් වහන්සේ දුස්සීල කෙනෙක් කියලා මට ඔක්කොම චරිත සාතික දෙනවා ඇවිල්ලා රැට. හැබැයි මම ස්වාමීන් වහන්සේට දානේ බෙදනකොට මම කිසිම වෙනසක් නැතුව සමාන කාටත් බෙදනවා කියලා. දානේ බෙදනකොට මූණ බලලා නෙවෙයි දානේ බෙදන්නේ, පාත්‍රය දිහා බලලා දානේ බෙදන්න. පින්නතුනේ මේ සාමාන්‍ය කෙනෙක්ද? මේ උග ගෘහපතියා ගැන කවුද? අනාගාමී කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මේ අනා ආධ්‍යාත්මික ගමන් මාගේ ඉහළට යද්දී මෙන්න මේකයි ලක්ෂණේ පිණුතුනි. එයා දක්ෂයි. එයා කුසලයේ තුර හිත පිහිටුවාගෙන යන දක්ෂයි. එයා සාමාන්‍ය සරල දෙයක් නෙවෙයි මේ පින්කම ලබාගන්නේ. එයා ඉහළම තත්ත්වය වෙන තමන්ගේ ලෝභය අඩු කිරීම, ද්වේෂය අඩු කිරීම, මෝහය අඩු කිරීමේ මාවතේ තමයි යෙතනත්තා නිතරම ඉන්නේ. අන්න ඒ තත්ත්වයේදී පිණුතුනි තමන් නිතරම නුවණින් ප්‍රඥාවෙන් තමයි ඒ කරන පින්කම් හැම දෙයක්ම කරන්නේ. එතකොට මේ වේලාම සූත්‍රයේ සඳහන් කරන කරුණුත් එක්ක පින්තුනි අපි එදිනදා ජීවිතයේ දානය දෙන ගමන් පින්තුනි ඒ දානය තුලින් තමයි අපි මේ ධර්ම ශ්‍රවණය කරන්න මේ එන්නේ. ඒ නිසා අපි එකපාරටම ධර්මයට විතරක් ආවට පින්තුනි ඒ ධර්මයේ නියම ප්‍රතිලාභ ටික අපට ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්න නම් අපි අර මූලික කරුණ ටික සම්පාදනය කරගෙන තමයි මෙතෙන්ට එන්න ඕන. එහෙම වුණොත් තමයි අපි ලබන මේ ආධ්‍යාත්මික ගමන් මගේ සැබෑ යහපත අපට ලැබෙන්නේ. ඒ නිසා දානමය පින්කමට වඩා පින්තුන අනිසංසදායි පුළුවන් තරම් සිල්වත් වෙන්න. හැකි තාක් දුරට තමන්ගේ කය වචන දෙක සංවර කරගන්න. තමන් යමක් කරද්දී දැන් අතීතයේ කතා කළා මේ විද්වතුන් IQ එක ගැන, ඉන්ටෙලිජන්ස් පෝෂන් එක ගැන. IQ එක කියන්නේ තමන්ගේ බුද්ධි සාකල්ය. යමක් කිරීමේදී කොච්චර ඉහළ බුද්ධියකින් කරනවාද කියන කාරණය. නමුත් වෙනතන දැන් IQ එක නෙවෙයි දැන් කතා කරන්නේ. දැන් කතා කරන්නේ මොකද්ද? දැන් කතා කරන්නේ ඈ EQ එක ගැන දැන් කතා කරන්නේ. ඉමෝෂනල් ක්වෙස්චන් එක ගැන. IQ එක ඉන්නම තියෙන කෙනෙක් මෝඩ වැඩ කරන්න පුළුවන්. නොසිතා එකපාර ආයෝග සීලිය දේවල් කරන්න පුළුවන්. නමුත් ඉමෝෂනල් ක්වෙස්චන් එක තියෙන කෙනෙක් එහෙම නැහැ. ඔහු යමක් කරන්න කලින් අර බුදුදහමේ තියෙන විදියට පච්චවේකීත්වා පච්චවේකීත්වා කායන කම්මං කාතබ්බං. නැවත නැවත සිහි කළා තමයි කයින් දේවල් කරන්නේ. පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං. වචනයක් පිට වෙන කලින් නැවත නැවතත් හිතනවා මේ කතා කරන වචනේ යහපතක්ද වෙන්නේ කියලා. ඒ වගේම පච්චවේකීත්වා පච්චවේකීත්වා මනසා කම්මං කාතබ්බං. සිතට සිතුවිල්ලක් නැගෙද්දී නිතරම හිතනවා මේ සිතුවිල්ලෙන් තමයි යහපතක්ද වෙන්නේ කියලා. නැත්නම් ඒ ගැන හිතන්නේ නැහැ. නොසිතා ඉන්නවා. හැබැයි නොසිතා ඉන්නවා කියන එකෙන් වරදවා තේරුම් ගන්න එපා. අමතක කරන්න කියලා. බුදුදහමේ පොතනවත් අමතක කරන්න කියලා නැහැ. බුදුදහමේ කියන අසති කියලා. අසති අමනසිකාකම්මා. සිහි කරන්න එපා කියන එකයි කියන්නේ. සිහි කරන්න එපයි අමතක කරන්නේ කියන එක දෙක සමාන නැහැ. එතකොට තමන්ට හිත පීඩාගෙන දෙයක් නම් කෙලස් වැඩෙන දෙයක් නම් ඒ සිතුවිලි නොසිතා ඒ වෙනුවට අපට වෙනත් දෙයක් සිතන්න පුළුවන්. හැබැයි තමන් දැක්සයි සිහියෙන් ඕනම වෙලාවකදී සිහි කරන්න පුළුවන් තමන්ට. කෙලස් ඇති නොවන විදියට. එතකොට පින්නතුනි මෙන්න මේ සීලේ ලක්ෂණය තමයි. තමන් කරන දේ ඉතාම බුද්ධිමත් විදිහට තමයි කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ වා කල් මරමර වා පරක් වෙලා තියෙන ගන්නවා කියලා. එයා දක්ෂයි ඉක්මනට තීරණ ගන්න දක්ෂයි. හැබැයි ඉතාම බුද්ධිමත් ධර්මයක් එක්ක ගලපලා කර්මය ගැන බලලා සතරඟ තීරණ නොගිහිල්ලා තමයි තීරණ ගන්න. අපි තීරණයක් ගනිද්දී පින්නතුනි නිතරම බලන්න තමන් ඡන්දයෙන් ද්වේෂයෙන් බයෙන් මෝහයෙන් අගතියට ගිහිල්ලා දින්නේ කියලා. එහෙම ගිහිල්ලා නම් තීරණ ගන්නේ ඒ තීරණ සාර්ථක තීරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම තීරණ ගනිද්දී කර්ම චක්‍රය ගැන හිතන්න. ඒ වගේම මේ තීරණ ගනිද්දී සඳහන් වෙනවා අත්තාධිපතේය ලෝකාධිපතේය ධම්මාධිපතේ කියන කාරණා තියෙනවා. අත්තාධිපතේ කියන්නේ යමක් කරද්දී තමන් බලන තමන්ට මේකෙන් යහපතක් වෙනවද කියලා. හැබැයි තමන්ට යහපතක් වෙනවද කියන එක මත විතරක් තීරණ ගන්න බෑ. තමන්ට යහපත උනාට ලෝකෙට යහපතක් නම් වන්නේ ඒ දේ කරන්නම දත් නැහැ. ඒ නිසා ලෝකාධිපතේ කියන එකත් බලනවා. දැන් අපි කියමු තමන්ට දෙයක් කළා අනිත් පැයට ලොකු යහපතක් වෙනවා නම් ඒක සාර්ථකක් නෑ. ඒ වගේම දැන් මෙතන හිතනවා අපි කියමු දැන් ලෝක යම්කිසි කාලයක කියනවා ලෝක සම්මත විදිහට හරි සමහර විට. දැන් අපි කියමු අවුරුදු 80ට අය වැඩි අය ඔක්කොම ලෝකෙන් අයින් කරන්න ඕනේ කියලා. තීරණයකට එනවා ජනගහනේ වැඩි කියලා. ඒතර මොකද වෙන්නේ? අම්ම තාත්තා අකුවට පස්සේ වුණත් ඉතින් අම්ම තාත්තාත් කරන්න වේදෙන්නේ. පින්නතුනි ලෝකාධිපතේ නිවැරදි වුණත් ඒක ධම්මාධිපතේ නිවැරදි වෙන්නේ නැහැ. ඒ තෙන්නේ පින්නතුනි තමන්ට ආනන්දේ කර්ම වෙනවා ඇතැම්මිට. ඇතැම්මිටනේ ආනන්දේ කර්ම වෙනවා. ඒ නිසා අපි ධම්මාධිපතේ තුරත් පිළිහෙලා තමයි තීරණ ගන්නෙ. ඒ නිසා බුදුදහම තුලදී තීරණ ගනිද්දී මෙන්න මේ තුනම ගැන සැලකිලිමත් වෙන මොනද තුන? අත්තාධිපතේය ලෝකාධිපතේය ධම්මාධිපතේ සමහර දේවල් පින්නතුනි ධම්මාධිපතේ තුල සාර්ථකයි. නමුත් ලෝකාධිපතේ තුල අසාර්ථකයි සමහර විට. ඇයි ඒකට හේතුව අපිටම ලෝකෙමයි තීරණය කරන යංශ දෙයක්. දැන් අපි සමහර රටවල් කියන මන්දර වලට ගෙන කහුණත් මරණීය දඬුවම් දෙනවා. හැබැයි තමන් ධම්මාධිපතේ තුල ඉන්න කෙනා ඒක පිළිගන්නේ නැහැ. එයා දන්නවා ජීවිතයට හානි කිරීම ධම්මාධිපතේ තුල සාර්ථක නැහැ කියලා. විශේෂයෙන් මිනිස් ජීවිතයක් තුල මිනිස් ජීවිතයට පත් වෙන කෙනාට පින්න තුනේ ලොකු කුසලයක් සහිතව මේ ලෝකෙට එන්නේ. එයාට ඕනම වෙලාවක නිවැරදි වෙන්න පුළුවන්. එයා ආනන්දර කර්ම හැර අනිත් ඕනම කර්මයක් කළ තිබුණාට යට මේ ජීවිතය තුල ආධ්‍යාත්ම වශයෙන් සම්පූර්ණ ගමනක වෙනස් කරන්න පුළුවන්. දැන් අඟුලිමාල එහෙම කෙනෙක්. සිය ගානක් මිනිස්සු ඝාතනය කළ තිබුණාත් ඔහුගේ කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් සම්පූර්ණ අනිත් පැත්තට හැරෙවුවා. ඒ නිසා ධර්මයේ තුල ඉන්න කෙනා පින්නතුනේ විශේෂයෙන්ම මිනිස් ජීවිතය ගැන වා සැලකිලිමත් වෙනවා. එතෙන්දී කොයිතරම් බරපතල වරදක් කරපු කෙනෙකුට උනත් එයා නිවැරදි අවස්ථා සලසලා දෙනවා. ඒකෙන් කියන්නේ එයා සමාජය තුල නිදන් යවනවා කියලා. එයා කලක් හරි සිරගත කළා හරි යාව පුනරුත්ථාපනය කළා යාව දිනු කරන්න උත්සාහ කරනවා. ඒක තමයි ධම්මාධිපතිය තුළ ලක්ෂණය. ඒ වගේම ධම්මාධිපතිය තුළ තියෙන දේවල් වලින් සමහර තත්ථාධිපතියට තමන්ට අවසන් දෙවලුත් වෙනවා. මේ ජීවිතය වශයෙන් තමට යම් පාඩු වුණත් ධර්මාධිපතිය තුළ ඉඳගෙන සමහර කෙනෙක් යහපත් දේවල් කරනවා. සමහර ඉහළ රැකියා කරන අය ඉන්නවා තමන්ට යම් කිසි තීරණ ගන්න බැරි වෙච්ච වෙලාවෙදී. තමන්ට ධර්මයට එකඟව තීරණ ගන්න බැරි වෙච්ච වෙලාවෙදී සමහර අය අර මහා වැටුපක් ලැබෙන මහා පහසුකම් ලැබෙන රැකියා වලින් සමහර අය වෙනවා. අයින් වෙලා ගිහලා ඊට වඩා කුඩා රැකියාවක් කරන සමහර අය. මොකද ඒකට වටිනවා. මේ අවුරුදු 50ක 60ක ජීවිතය මහා සුරක්ෂිතව ජීවත් වෙනට වඩා යට වටින්නේ මේ සංසාර ගමන සුරක්ෂිතව ඉතර වෙන්න යට අවශ්‍යයි. එතෙන් දිහා බලන්නේ මේ සීමිත කාලය නෙවෙයි. එයා මහා පරාසයක් තුල ඉඳගෙන තමයි ජීවිතය දෙස් බලන්නේ තීරණ ගන්න. ඒ නිසා පින්තුනේ මෙන්න මේ සීලයත් එක්ක ඊට සම්බන්ධ වෙච්ච කරුණු රැසක් තියෙනවා. මේ කරුණු ධර්මය තුළ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම අන්තගාමී වෙන්නේ නැහැ. දැන් දේවදත්ත හාමුදුරුවෝ නීතියක් ගෙනාවා බුදුහාමුදුරන්ට කිව්ව බුදුහාමුදුරනේ ජීවිතාන්තයේ ස්වාමීන් වහන්සේලාට මස් මාසලින් සම්පූර්ණ වැරකෙන කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒක නීතියක් හැටියට පනවන්නේ කැමති කෙනෙක් වෙන් වෙලින්න නීතියක් හැටියට බුදුහාමුදුරුවෝ පැනවෙන්නේ නැහැ. පැනවුණාන් පින්තුනේ ඇතැමිට මේ වනට බුදුදහමේ භික්ෂුන් වහන්සේ ලෝකෙන් ගිලිහෙන තිබුණා. සමහර රටවල් වල පරිසරයත් එක බලනකොට. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ නීතියක් පනවන්න කිව්වා. මොකද නීතිය? භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තයේ දක්වාම රුක්මුල වල වාසය කරන්න ඕන. කැලේ වාසය කරන්න ඕන. පාසලු සිවුරු වලින් යැපෙන්න ඕන. පින්නපාතෙන් යැපෙන්න ඕන කියලා තවත් හතරක් මේ පංච වරධර්ම පිළිගන්න කියලා කිව්වා. මේ නීති පහ පනවන්න කියලා. නමුත් බුදුහාමුදුරේ ඒව කරන්න එපා කිව්වෙත් නෑ. කැමති කෙනෙකුට ඒව කරන්න. හැබැයි ශික්ෂාපද හැටියට නීති හැටියට මේව පැනෙන්නේ නෑ. ඒ නිසා බුදුදහම තුළ එකතකින් මෛත්‍රිය තිබුණා, අනිත් අතින් ප්‍රඥාව තිබුණා. මේ දෙකම එකට ගිය නිසා තමයි මෙතෙක් දුර බුදුදහමට එන්න පුළුවන්කම තිබුණේ. හැබැයි බුදුහාමුදුරේ එකක් නියම කළා. තමන් වෙනුවෙන් සතෙක් මැරුවා කියලා සැකයක් තියෙනවා නම්, තමන් දැක්කනම් තමන් වෙනුවෙන් කියලා, තමන් ඇහුවනම් තමන්ට කියලා, අන්න ඒ මස්මා අනුභව කරන්න එපා කියලා බුදුදහමට සඳහන් වෙලා තියෙනවා. පින්නතුනි අප මේ දෙවනි පියවරණ සීලය ගැන සඳහන් කරන්නේ. එතකොට සිල්වන් භවයේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒව කරමින් ඊළඟ පියවර තමයි පින්නතුනි සීලය සම්පූර්ණ කරන කෙනා සීලය අවසාන පරමාර්ථයේ වශයෙන් සලකාගෙන නෙවෙයි කරන්නේ. සීලය සඳහාම නම් කරන්නේ හරියට එයා හරියට කැලේට ගිහපු කෙනෙක් ගහක අරටුව සොයාගන්න යන කෙනෙක්. ගහේ අරටුව තියලා ගහේ පිටපොත්ත විතරක් ගහේ සිවිය විතරක් අරන් එන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුදහමේ සීලය සඳහන් නෙවෙයි. බුදුදහමේ සීලය රකින්නේ කොහොමද සඳහද? බුදුදහමේ සීලය රකින්නේ භාවනාවට උපකාරයක් වශයෙන්. අන්න එහෙම කරන කෙනාට පින්නතුනේ හැම ශික්ෂා පදයක්ම රකින්නේ හරියම ආසාවෙන් හරියම කැමැත්තෙන්. අපි දැන් සමහර කීයයි ඉන්න භාවනා කරන අය. ඒ සඳහන් කරන හාමුදුරනේ අපි හාමුදුරුවෝ පිළිවන්න ශික්ෂා පදත් අපි ආරක්ෂා කරනවා කියලා. ඒ පොඩි ශික්ෂා පදේ නැක්කත් අපිට තේරෙනවා ඒක හිත දිනු කරගන්න ලොකු පහසුවක් කියලා. චිත්ත සමතේට ලොකු පහසුවක් කියලා අපට දැනෙනවා. ඒ නිසා අපි හොයමය හාමුදුරු රකින්න ශික්ෂා පද ආරක්ෂා කරනවා කියලා. ඒ තරම් සැදහැවත් අය සමහර අය ඉන්න පිනතුනේ. සමහර සාමරේල ස්වාමීන් වහන්සේලා ඉන්නවා උපසමදා ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන සීලපද රකින්න සමහර සාමරේල ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා පිනතුනේ මේ සීලය තමන්ගේ ගමන් මගට ආධ්‍යාත්මික මාවතට තමන්ට හරියට පාවාඩයක් දැම්මා වගේ. ඊළඟට පිනතුනේ ධර්ම ශ්‍රවණය තුළින් ප්‍රඥාව ලැබිච්ච කෙනා සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාර ඇති කරගත්ත කෙනාට ලැබෙන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාර ඇති කරගත්තොත් ඒ කෙනාට විශේෂ දෙයක් ලැබෙනවා. බුදුදහමේ මොකද්ද? ඒ කෙනාට ලැබෙනවා සම්මා දිට්ඨිය. ප්‍රඥාව කියලා අපි කියනවා සම්මාදිට්ඨිය ලැබෙනවා. ඒ සම්මාදිට්ඨිය ලැබිච්ච ගමන් ඊළඟට මොකද වෙන්නේ? සම්මා සංකල්පේ හට ගන්නවා. මොකද සම්මා සංකප්ප කියලා කියන්නේ? අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම් සංකප්ප. පින්නතනි එයාට කර්මය ගැන අවබෝධය ලැබිච්ච පමණට පරිස්සම්පාදයේ පිළිඳ අවබෝධය ලැබුණු පමණට එයාගේ සංකල්ප වෙනස් වෙනවා. එයා ලෝකය ගැන අලුත් ඇසකින් බලන්න හුරු වෙනවා. කර්ම චක්‍රය පිළිබඳ දැනුමත් එක්කම එයාට ලෝකය පේනවා අනිත්‍යය. මේ සසරේදී හම්බෙච්ච මව දෙමව්පියන් දුව දරුවන් නේද? තමන්ගේ වටපිටාව ඉන්නේ කියන හැඟීමෙන් අනිත්‍යය දෙස බලන්න එයා හුරු වෙනවා. ඒ තැන් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය පතනවා නම් ඒ ලෙසම අනිත්‍යයේ ජීවිතවල සාර්ථකත්වය පතන කෙනෙක් බවට පත් වෙනවා. එතෙන්ද මොකද වෙන්නේ? අනිතරම මෛත්‍රී වඩන කෙනෙක් බවට පත් වෙනවා. ආධ්‍යාත්මික ගමන් මගේ තමන් සාර්ථකව කොයිතරම් දුරට ඉදිරියට පියවර තබන කෙනෙක්ද කියලා බලන්නේ. කොයිතරම් දුරට මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්ද කියන කාරණේ මත විශේෂයෙන් කරණීයමෙත සූත්‍රයේ ඉතාම සුවිශේෂී සූත්‍රයක්. අපි වැඩිපුරම සජ්ජහාන කරන සූත්‍රය, අඩුපුරම අවධානය යොමු කරන සූත්‍රය. පින්නතුනි මේ තරම් අපි කියවපු සූත්‍රයක්වත් නැහැ. මේ තරම් සජ්ජහාන කරපු සූත්‍රයක්වත් නැහැ. මේ තරම් නොසලකා හැරපු සූත්‍රයක්වත් නැහැ. පින්නතුනි මේකේ නැහැ. හැම වචනයක්ම අපේ දිවි මඟ පහන් කරන මහා ආලෝක කදම්බ, මහා පහන් කුළුණු. ආරම්භයේ පටන්ම සඳහන් කරනවා යම් සං සන්තම් පදං අභිසමෙක්ෂය කියලා. යම් සාන්ත පදයක්, මානසික සුවතාවයක් යම් කෙනෙක් කැමති නම් අන්න ඒ කැමැති කෙනා ළඟ ඇති කරගත් යුතු ගුණාංග මොනවද කියලා තමයි මේ සූත්‍රය සම්පූර්ණ සඳහන් වන්නේ. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවම මේ සූත්‍රය තුල අන්තර්ගත වෙනවා. සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව ආදී විෂයන් වලින් දක්වන පුද්ගල පෞරුෂය, සෙල්ෆ් පර්සනලිටි එක දිනු කරගන්න පුළුවන් සියලුම ලක්ෂණ ටික මේ තුර සඳහන් වෙනවා. දක්ෂ කෙනෙක් වෙන්න, අවංක කෙනෙක් වෙන්න, අනතිමානී කෙනෙක් වෙන්න, සුවච කෙනෙක් වෙන්න, ළඟදීන් සතුරු කෙනෙක් වෙන්න, මේ වගේ ගතිගුණ රාශියක් දක්වලා, ගතිගුණ 15ක්, ගුණාංග 15ක්, 16ක් දක්වලා ඊළඟට සඳහන් කරන කාරණේ තමයි ඔබ යම් කිසි ප්‍රමාණයකට මානසික සුවය කැමති නම්, හිතේ සතුටෙන් ඉන්න කැමති නම්, ඒ කැමති වෙන ප්‍රමාණයට මොකද කරන්න ඕන? තිත්තං චරං නිසින්නෝවා කියලා සඳහන් කරනවා. සතර ඉරියව තුල දීම පුළුවන් තරම් දුරට සම්බේ සත්තා භවන්ත සුඛිතාත්තා කියලා ප්‍රාර්ථනා කරා. සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා කියන පැතුම නිතර නිතරම ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි මේක වඩන විවිධාකාර තියෙනවා. සෙලවෙන සත්‍යයන්, බියගන සත්‍යයන්, ස්ථාවර ඉන්න සත්‍යයන්, දුර ඉන්න අය, ළඟ ඉන්න අය, කුඩා අය, ලොකු අය, විවිධාකාරයෙන් බල බල හැම පැත්තටම තමන්ගේ මනසෙන් මෛත්‍රී ආලෝක විහිදුවමින් අතරක් නැර ලෝකයේ ඉන්න හැම සත්‍යයන් වෙතම ඔබගේ සිතෙහි මෙත් දියදහර යොමු කරන්න. ඒකා ප්‍රමාණ පිනතුනේ අපට එන මානසික කම්කටොළු, මානසික පීඩා අඩු වෙනව විතරක් නෙවෙයි, අපේ කුසල කර්ම ශක්තිය ඉහළටම දිනු වෙන මේක කුසලයක්. මේක කියනවා පුඤ්ඤාමි සඳ කියලා, පුණ්‍ය ගංගාවක් කියලා. මෛත්‍රී භාවනා ගැන කියන සතුන් වා සාකච්ඡා කරන දේක්. මාතෘකාව අහුණු ගමම බොහෝ දෙනෙක් ඉතින් අයියෝ අපි ඔක දන්නේක නේද කියනවා. නමුත් වෙන තුන එකක් මතක තියාගන්න. සමතේ වුණා කොහේ ලියන්නේ? පින්නතුනි මේ අහන එකයි. ඒ අහන දේ ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කිරීමයි අහසයි පොළොවයි වගේ. මේ අහන දෙයට වඩා 10,000 ගුණයෙන් ප්‍රතිඵල ලැබෙනවා මේක කරන්න ආරම්භ කරාට පස්සේ. එක දිගට අඩුම ගානේ දවසට විනාඩි 15ක්, අඩුම ගානේ මාස 6ක් එක දිගට නවත්වා කරන්න. එක දවසක් ගිලිනවතින් ඒ දවසටත් එක්ක තවත් විනාඩි 15ක් වැඩිපුර කරන්න. වෙලා වැඩිපුර තියෙනවා ඉතින් දවසකටත් එක්ක කියලා කරන්න 15 පහක්. කළා ලිස්ට් එක දාගෙන පුරව ගන්න. 15 ටිකෙන් ටික වැඩි කරගෙන 16 කරන්න, 17 කරන්න, 18 කරන්න. මුලදී වාඩි වෙලා කරන එක ඊට පස්සේ ඩ්‍රයිව් කරන කොටක් කරන්න. පෙරට යන කොටක් කරන්න, එක්සර්සයිස් කරන කොටක් කරන්න. කෑම වෙන කොටක් කරන්න, ගෙදර සුද්ධ කරන කොටක් කරන්න. පින්නොත්ිනි කරන්න කරන්න තමන්ගේ ජීවිතේ පැහැදිලි වෙනසක් තමන්ට දකින්න ලැබෙනවා. තමන්ට එන මානසික පීඩා, ආතතිය, ස්ට්‍රෙස් ආදී මේ මානසික අවපාකයන් බලාගෙන ඉඳීදී තමන්ගේ ජීවිතේ වෙනසක් වෙන විතරක් නෙවෙයි. තමන් කරන කටයුතු අධ්‍යාපනය, රැකිරක්ෂා, ගෙදර දොර දේවල් ඇසුරු කරන මිතුරන්ගේ මේ හැම දෙයකින්ම තමන්ගේ යහපත පිණිස විශාල ශක්තිය සාර්ථකත්වය සඳහා විශාල වෙනසක් ජීවිතය තුළ වෙනවා. ඒක ජීවිතේ හැම අංගයකටම බලපාන. එහි ආනිසංස පිනතුනි ලබන්න උත්සාහ කරන්න. වර්තමානයේ පිනතුනි මනෝවෛද්‍ය විශේෂඥවරු ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට එක්ස්පෙරිමන්ට්ස් කරපු බොහෝ දෙනෙක් රෙකමන්ඩ් කරන එකක් තමයි ලෙවෙන් ෆයිනන්ස් එක ප්‍රැක්ටිස් කරන්න කියලා. සමාජයේ තියෙන ප්‍රශ්න රැස්කට උසාවියේ ගත්තොතින් ලොස් ඇන්ජලිස් කෝට් එක කියලා කියන්නේ මම හිතන ලෝකේ ඉහළම කේස් ගානක් කතා කරන ස්ථානයක්. එක්ක පිට විශාල ප්‍රමාණයෙන් ප්‍රශ්න කතා කරනවා, කේස් සාකච්ඡා කරනවා. ඒ පිනතුනි වර්තමානයේ සොයාගෙන තියෙනවා. වැඩිපුරම මේ ප්‍රශ්න සංකට සම්බන්ධ හේතු තමයි දේශ මූලිකව කරපු දේවල් කියන්නේ. ඒ නිසා අපට හරියට අපේ ජීවිත තුළවත් අපට මෛත්‍රිය දිනු කරන්න පුළුවන් නම් පිටුතුනි අපට විශාල ප්‍රශ්න ගානකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අනිත් ගුණාංග දිනු කරන්න මේක ලොකු උපකාරයක් වෙනවා. ඒ වගේම පිටුතුනි අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මෛත්‍රී භාවනා නාමයෙන් නොඑක් දෙනා නොඑක් දේවල් කරනවා. එහෙම කරන අතරින් බුදුරජාණන් වහන්සේ කියපු විදියට සැබෑලෙස්ම මේක වඩන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙම මේ ප්‍රශ්නේ සාකච්ඡා වුණා. දිනක් ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් පින්නපාතේ වැඩම කළා. පින්නපාතේ යනකොට උදෑසන මේ ස්වාමීන් වහන්සේලාට කාලය ඉතුරු වෙලා තිබුණා. ඉතුරු වෙලා තිබෙන නිසා මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා මේ වෙනත් ආගමික ශාස්ත්‍රවේදයන්ගේ අසුකුවකට යන්න. දැන් කාලේ දිනව හරි වෙනස් නේද? දැන් කාලේ හාමුදුරුවෝ කෙනෙක් පින්නපාතේ යද්දි වෙලා තිබුණා කියලා අපි මුස්ලිම් කෝවිලකට ගියා කියලා. මේ පල්ලියකට ගියා කියලා මිනිස්සුන්ගේ ගුටි ගන්නත් නැහැ මොකද. නමුත් ඒ කාලේම නෑ බොහොම විවෘතව සාකච්ඡා කරපු පරිසරයක් තිබුණේ. මේ වෙලා තිබුණ නිසා ගියේම ගියාට පස්සේ ඈත් ඉතින් යනකොටම එයා තාසන පනවල පිළිගන්න ගැටියක් තිබුණා. ඒ විතරක් නෙවෙයි වැදගත්ම කාරණය මේ ස්වාමීන් වහන්සේලා වඩිනකොට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේත් එහෙම වැඩම කළා කියනවා. වැඩම කරනකොට ඒ අය කෑ ගහ ගහ හිටිය අය නිහඬ වෙනවා. මේ එන්නේ නිහඬතාවයේ අගය කරන ශාස්ත්‍රවරයා කියලා. ඒ නිසා ඔබත් thinking කරද්දී පන්සලකට රැස්නා මෙහෙම මේ ගැන හිතන්නේ. පින්නතුනි මේ නිහඬතාවයේ අගය කරන ශාස්ත්‍රවරයා මේ නිහඬ වෙන කියලා ඒ අය තමන්ගේ ගෝලව සංවර කරනවා කියනකොට බුදුහාමුදුරේ තරක් නෙවෙයි. බුදුහාමුදුරගේ ශ්‍රාවකයෙක් කියන්නේ යනකොට කොහොමද? ඒත් කියනවා කෑ ගහන්න එපා. ඔයි එන්නේ අර නිහඬතාවයේ අගයන ගෞතම ශාස්ත්‍රවරයාගේ ගෝලවයි කියලා. ගෝලව යනකොට සැලකන ගුරුවරයාට හිමි. පින්නතුනි ඒ තරම් අගය කරලා තියෙන මේ නිහඬභාවය කියන එක. ඒකෙන් කියන්නේ කතාන කරමින කියලා නෙමෙයි මේ කියන්නේ. අවශ්‍ය දේ පින්නතුනි අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හඬින් අපි කතා කරන්න ඕන. ඇතැම් විට පිරිසක් එකතු වුණාම කතා කරන විදිහ දැක්කාම හිතෙනවා අහන්න කවුරුත් ඉන්නවද කියලා. ඔක්කොම කතා කරනනේ. අහන්නේ කවුද කියලා හිතන්න බැහැ ඊට පස්සේ. අපි තමයි අහගෙන ඉන්නේ තියෙන්නේ ඔක්කොම කියන්නේ. ඔක්කොම එකපාරම කතා කරනවා. පින්නතුනි එතකොට මෙන්න මේ ස්වාමීන් වහන්සේලා මේ විදිහට වැඩම කරනකොට මේ වගේ ප්‍රතිචාරයක් දැක්කොවා. ඉතින් මේ අපි කියන සඳහන් කරේ මේ මෛත්‍රී භානයේ සුවිශේෂත්වය. මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරාට පස්සේ මේ අන්‍යාගමික ශාස්ත්‍රවරයා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රවරයා වෙච්ච බුදුහාමුදුරුව මෛත්‍රී භානාව දේශනා කරනවා. අපිත් ওই විදිහටම මෛත්‍රී වඩනවා. ඉතින් අපේ ඔය ඇත්තන්ගේ අතර වෙනසක් නැහැ නේද? අපි දෙගොල්ලම සමානයි නේද කියලා. එතකොට මේ හාඳුනට එකපාරට හිතාගෙන බැරුණේ මේ මොකද්ද කියන්නේ කියලා. ඒ කරපු දේ පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කරෙත් නැහැ. එහෙම මේක හිතේ තියාගෙන ඒත් එක සුන්දර කතාවක් කළ එතනින් පිට වෙලා පින්න පාතක් කරගෙන ඊට පස්සේ පින්න පාතෙන් පස්සේ බුදුහාඳුර හමු වෙනවා. බුදුහාඳුර මොකද සඳහන් කළේ? බුදුහාඳුර සඳහන් කරනව මහණෙනි, අපි වඩන මෛත්‍රී භාවනාවේ අන්‍යයන්ගෙනුයි වඩන මෛත්‍රී භාවනා අතර වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? ඔව්, ඒ වෙනස තමයි අන්‍යාගමිකයි මෛත්‍රිය වඩන්නේ. ඒ මෛත්‍රියෙන් ධ්‍යාන ලබාගෙන, අභිඥා ලබාගෙන ඒ පැත්තෙන් ලෞකික පැත්තෙන් දිනු වෙන්න, ඒ පැත්තේ මානසික සුවය සඳහා යන්නේ. මෛත්‍රිය වඩන්නේ මෛත්‍රියම කෙරවකට ඒ සඳහා ධ්‍යානයක් ලබා ගන්න කරන්නේ. නමුත් බුදුදහමේ මෛත්‍රිය කරන්නේ ඔස්සාග ඔස්සාග පරිණාමී නිවන අභිමුඛ කරකටගෙන විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං විරාගය නිස්ෘතව නිරෝධය මිශ්‍රවයි බුදුදහම තුල මෛත්‍රිය පනවන්නේ කියලා. එතකොට බුදුදහමේ හැටියට ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමත භාවනාව, අනෙක් එක විදර්ශනා භාවනාව. මේකට චිත්ත භාවනා කියලා කියනවා, පඤ්ඤා භාවනා කියලා කියනවා. චිත්ත භාවනාවෙන් කරන්නේ හිත දියුණු කිරීම. හිත විතරලා එක එක තැන්වල දුවන හිතේ හිතේ දුවන ගති අඩු කළා. එක අරමුණක බොහෝ වේලාවක් හිත තබා ගැනීමට කුරු කිරීම තමයි සමත භාවනාවෙන් කරන්නේ. විදර්ශනා භාවනාවෙන් මොකද කරන්නේ? ප්‍රඥාව දිනු කරනවා, නුවණ දිනු කරනවා. ඒ එකඟ කරගත් හිතෙන් ලෝක යථාර්ථය නුවණින් බලනවා. කෙලෙස් නැවත හට නොගන්නා විදිහේ දර්ශනයකින් අර සමාධිමත් හිතින් බලන එකටයි විදර්ශනා කියලා කියන්නේ, ප්‍රඥා භාවනා කියලා කියන්නේ. ඒකට බුදුදහමෙහි මෙන්න මේ ප්‍රඥා භාවනාව සඳහා තමයි යොමු කළේ. මේක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය කියලා. ඒතකොට පින්නතෙන් දැන් අපි තේරුම් ගන්නට ඕන කොහොමද අපි මෛත්‍රිය වඩන්නේ කියලා. බුදුදහම තුල පින්නතුනි බොහෝ විට මෛත්‍රිය වඩන්න දේශනා කළා කියන්නේ වෙනස් සත්‍යයන් සඳහා. තමන්ගේ පිටස්තර අයට, තමන්ගෙන් පිටින් ණයට සබ්බේ සත්තා බාහසු විතක්හා කියලා තමයි සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි නියම භාවනාව. ඒක හරියි. හැබැයි පින්නතුනි බුදුදහමේ ඒක පටන් ගන්න කලින් කර්මයක් සඳහන් වෙනවා. අත්තානං උපමාකත්තා කියලා තමන් උපමා කොට යම් යම් කාරණා කරන්න කියලා ධර්මයේ සඳහන් කරනවා. මෙන්න මේ කරුණ ආදර්ශයට අරගෙන බෞද්ධ පොතපතේ සඳහන් වෙනවා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි කියලා. මම නිරෝගී වෙම්මා, මම නිරෝගී වෙම්මා කියලා තමන් මුලදී පරිසරයෙන් සකසාගෙන, මුලදී තමන්ගේ දිනුව ප්‍රාර්ථනා කළා. එහි ඒක එක්සැම්පල් එකක් විදිහට අරගෙන ඒ තුලින්ම අනිත්‍යයට යහපත ප්‍රාර්ථනා කරන ක්‍රමයක් සඳහන් වෙනවා. යම් කෙනෙක් හිතනවා අහං අවේරෝ හෝමි කිව්වහම මම නිරෝගී වෙම්මා කිව්වම මේ ආත්ම දෘෂ්ටිය වැඩි වෙනවා නේද කියලා. සක්කාය දිටිය වැඩි වෙනවා නේද කියලා. පින්නතුනේ මෙහෙම නොකර ඉඳලා සක්කාය දිටිය අඩු වෙනවා නම් කමක් නැහැ නොකර ඉන්න. මෙහෙම කිරීමෙන් සක්කාය දිටිය වැඩි වෙනවා, මෙහෙම නොකර හිටියොත් සක්කාය දිටිය අඩු වෙනවා කියලා කෙනෙකුට හිතෙනවා නම් කිසි ගැටලුවක් නැහැ නොකර ඉන්න. නිකන් හිටියම සක්කාය දිටිය අඩු වෙනවා නම්. හැබැයි පින්නතුනේ එකක් මතක තියාගන්න, සමත භාවනාවෙන් කරන්නේ සක්කාය දිටිය නැති කිරීම නෙවෙයි. සක්කායදි මුලදී සමත භාවනාවෙන් කරන්නේ මේ විසිරලා තියෙන සිත ඒකරාශී කරගෙන විදර්ශනාවෙන් බලන්න පුළුවන් ශක්තිමත් මනසක් සකස් කිරීමයි සමත භාවනාවෙන් කරන්නේ. සමත භාවනාව සඳහා දසකසින, දසානු අනුස්සති, දසසුභ, සතර බ්‍රහ්ම විහරණ, ආහාරය පටිකුල සංඥාව, ඒ වගේම සතර මහා භූත රූප වැඩීම, මේ ආදී සියලු සමසත්ලිස් කර්මස්ථාන වලින්ම පිනතුනේ සඳහන් වන්නේ සමතේ දිනු කිරීම. ඒ කිසිම දෙයකින් ආරම්භයේදී සක්කාය දිට්ඨිය දුරු කිරීමක් සඳහන් වෙන්නේ නැහැ. එනිසා මුලදී අපි සක්කාය දිට්ඨිය තියාගෙන තමයි මේ ගමන යන්නේ. හැබැයි එයා දන්නවා සමාහිතෝ භික්ඛවේ යථා භූතං අජානතිකේ පාසාරයට. එයා සමතේ පටන් ගන්න එක නෙවෙයි. එයා සම්මා දිට්ඨිය පෙරටමයි යන්නේ. බුදුදහමේ සමාධිය නිකන් සමාධියක් නෙවෙයි. ඒක සම්මා සමාධියක්. ඒ සම්මා සමාධියක් වන්නේ ඇයි? සම්මා සමාධියක් වන්නේ ඒ හිතේ සමාධිය ඇති කරගෙන කොහොමද? සම්මා දිට්ඨි පුරේ ජවා. සම්මා දිට්ඨියේ පෙරටුවයි මේ ගමන පටන් ගන්න. ඒ නිසා සමාධිමත් වෙච්ච කෙනා සමාධියෙන් නවතින්නේ නැහැ. සමාධිණු ගමන් මෙයා විදර්ශනාවෙත නම් මනෝ තමන්ගේ හිත. මොකද යා කලින් මේක අහලා තියෙන්නේ. ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමේ නෝ අජානතෝ නෝ අපස්සතෝ කියන කාරණෙන් ධර්මයේ සඳහන් වෙනවා. කෙලෙස් පහින කිරීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. ගමන් මඟ සම්පූර්ණයෙන්ම මැප් එක අතන අරගෙන තමයි වැඩේ පටන් ගන්න. නැත්තම් මෛත්‍රී භානාව වඩලා දැන් මේ අර්පණාව හරි දැන් කොහොමද ධානය ලබා ගන්නේ නැත්තම් කොහොමද දසනවන්නේ කියන මග දෙන්නේ නෑ යා. යා යම්සි ප්‍රමාණයකට දැනුමක් ලබාගෙන තමයි ගමන ආරම්භ කරන්නේ. හිත සමාධිගත වෙන ප්‍රමාණයට යා ස්කන්ධ ධාතු ආයතන ආදී සමුදේ වැය වශයෙන් යා බලනවා. හටගෑම නිරුද්ධි මේ ප්‍රමාණයට යා බලනවා. ඒ බලන උපකාරය සඳහායි යා සමථේ වැඩන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ සමථේ වැඩීමේදී මෛත්‍රී වැඩීමේදී සඳහන් වෙන කර්ම අතරින් කුද්දකනිකායේ සඳහන් වෙන ඉතාම වැදගත් කාරණයක් අනෝදිසෝ පරණ, ඕදිස පරණ, දිසා පරණ කියලා කාරණා තුනක්. හතරවෙනි පිටුවේ තියෙන එක මෙතන සඳහන් වෙන පින්නතුනි එක මෛත්‍රී වඩන ක්‍රමයක් කියනවා සීමා රහිතව. ඔක්කොම සත්‍යයන් එක එක විදිහට බලනවා. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා. එහෙම කියන සියලුම දෙනා එකට නොමෙදා ගන්න ගතියක් තියෙනවා. ඈ සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අස්ස බව පරියාපන්නා. ඈ සියලු සත්‍යයන්, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන්, සියලු ආත්මව පරිහරණය කරන්නයි කියලා අර එකම පිරිසට විවිධ නම් වලින් කියනවා. දැන් අපි දැන් මෙතන ඉන්න පිරිසට අපි කියමු මිනිසු කියලා කියනවා. දායකයෝ කියලා කියනවා. සිල්ලක්කෝ කියලා කියනවා. අර විවිධ නම් වලින් එකම පිරිසට සමස්තේම කියන එක විතර. අන්‍ය වගේ බෙදන්නේ නැතුව ඒ අය එක එක පැති වලින් බල බල සමස්තේම සීමා රහිතව මෛත්‍රිය වඩනවා. ඒ වගේම පින තුනේ තවත් ක්‍රමයක් කියනවා. ඒ එකම පිරිස බෙදනවා. අපි කියමු මේ පෙරේ නැ සුවපත් වේවා, මේ පෙරේ නැ සුවපත් වේවා, වෙන් කරන එකම පිරිස. ඒකට තමයි ඕදිස පරණ කියලා කියන්නේ. එතෙන්දි කොහොමද? සබ්බයිත්‍යෝ සියලු ස්ත්‍රීයෝ, සබ්බේ පුරිසා සියලු පුරුෂයන්, සබ්බේ අරියා සියලු ආරයන්, සබ්බේ අනරයා සියලු අනාරයන්, සබ්බේ දේව සියලු දෙවියන්, සියලු මිනිසුන්, සබ්බේ විනිපාතිකා සියලු නිරේවැතියන්. දැන් මේව කියනකොට එක තැනකට ගස්සු පිළි සැතැම් ඊළඟට අයිති වෙන්නේ නැහැ. ඒක බෙදල එක එක කොටස් වලින් බෙදලා දැන් සබ්බේ පුද්ගලයා කියලා ගත්තට ආර්ය පුද්ගලයා වෙන් කරනවා. අනාර්ය පුද්ගලයා වෙන් කරනවා. එහෙම එක එක කෝණ වලින් බලලත් මෛත්‍රිය වඩන්න පුළුවන්. තවත් කෙනියක් තමයි දිසාපරණ කියලා. මේ ලෝකයේ දිසාන් 10කට බෙදෙනවා. නැගෙනහිර, බටහිර, උතුර, දකුණ, ඊසාන, නිරිත, වයඹ, ගිනිකොන මේ ආදී වශයෙන් අට සහ උඩ යට කියලා 10කට බෙදලා. මේ 10ට වෙන වෙනම කැටි වලට සීල සත්‍යෝ උතුරු දිසාවේ තියෙන සීල සත්‍යෝ නිරුක්ඛේත්වා නිරෝගීවේත්වා සූපත්ත්වේත්වා, දකුණ දිසාගත සීල සත්‍යෝ නිරුක්ඛේත්වා නිරෝගීවේත්වා සූපත්ත්වේත්වා කියලා එහෙම දිසාවලට නෝනින් බලමින් මෙත් වඩනවා. දෙනෙත් පියාගෙන අපිට කරන්න පුළුවන්. දෙනෙත් අරගෙන අපි වාහනේ ගියද්දී ඕනනම් තමන් උතුරු දිශාවේ පැත්තට නම් තමන්ගේ පාර තියෙන ඒ පැත්තේ උතුරු දිශාවේ සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා කියලා ඒ පැත්ත වඩන්න පුළුවන්. පිටිපස්සට වඩන්න පුළුවන්. එහෙම වඩමින් යන්න පුළුවන්. නැත්නම් පින්නතුනේ තවත් තෝනම් තව ක්‍රම තමන් කැමති විදිහට හදාගන්න පුළුවන්. ඇයි මේකට හේතුව? ත්‍රිපිටකේ නොයෙක් තැන්වල විවිධ ක්‍රමවේදයන් තියෙනවා. දැන් කරණිමිත සූත්‍රය බලන්න. සියලු ස්ථාවර සත්‍යයන්, සැලවෙන සත්‍යයන්, කුඩා සත්‍යයන්, දුර සත්‍යයන් විවිධ බෙදීම් වලින් දක්වනවා. කුම්මන බෙදීමෙන් තමන් අල්ලගත්තක් කමක් නැහැ. තමන් කරන්නේ මේ ලෝකෙ ඉන්න හැම දෙනාම අතුරු සිදුරු නැතුව හැම දෙනාටම සෙත් පතනවා මෙත් සිතින්. හැම දෙනාටම යහපත ප්‍රාර්ථනා කරනවා. ඇයි අපි මේව ප්‍රාර්ථනා කළ යුත්තේ? ඇයි අපි මේ විදිහට මෛත්‍රිය වඩන්න ඕන? එහෙම මෛත්‍රිය වැඩීමෙන් අපට ලැබෙන ආනිසංස මොනවද? එක දෙයක් තමයි පින්තුනි. අපි මේ සමාජගත ජීවිතයේදී අපි තනියෙන් මේ ලෝකෙ ඉපදුනාට, අපි තනියෙන් මේ ලෝකෙන් නික්මුණාට, අපි මේ ලෝකෙ ජීවත් වෙන්නේ තවත් පිරිසක් සමග. අන්නේ ජීවත් වෙන පිරිසේදී ඕනොන් අතර අන්‍යෝන්‍ය සුහදතාවෙන් අපට ජීවත් වෙන අවශ්‍ය වෙනවා. වර්තමානයේ යම් කිසි කෙනෙක් සාර්ථක අධ්‍යාපනයක් ලබලද කියලා බලන්නේ කොහොමද? එයාගේ ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් එක බලන්න. එයා අනිත් පුද්ගලයන් සමග ගනුදෙනු කරන්න කොච්චර දක්ෂ කෙනෙක්ද කියන එක මතයි කෙනෙක්ගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය බලන්නේ. හිතන්නේ ඔබගේ ඉහළම උපාධියෙන් ඔබව මනින්න කියලා. දැන් අලුත්ම ක්‍රමයට ඔබේ සාර්ථකත්වය බලන්නේ අනිත් පුද්ගලයන් සමග කොච්චර ඔබ වැඩ කරන දක්ෂද කියන කාරණේ මත. ඇතැමට වැඩ පලක් ඉන්නකොට එක එක නිර්ණායක තියෙනවා වාර්ෂික ඔබව මනින. ඔබේ උපාධිය විතරක් නෙවෙයි. ඔබට එක එක ගෝල්ස් දීලා තියෙනවා. ඒවට ළඟා වෙනවද කියලා බලන ඔබ අවුරුද්ද තුල. ඔබ අනිත් අය එක්ක වැඩ කරද්දී කොච්චර සාර්ථක වැඩ කරන කෙනෙක්ද කියලා බලනවා. ඔබේ උපාධිය විතරක් නෙවෙයි. ඔබේ කුසලතාවය විතරක් නෙවෙයි. ඔබේ කුසලතාව තිබුණාද? ඔබ අනිත් පුදිනේක වැඩ කරන්න කියලා ගැටෙනව නම් කොයි වෙලේ? ඔබ සාර්ථක කෙනෙක් නෙවෙයි. ඒ නිසා කෙනෙකුට අපි ඕනුන් අතර වැඩ කරද්දී අපිට මේ මෛත්‍රී සාගර සිටින් ඉන්න පුළුවන් නම් අපට හුඟා කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ ප්‍රායෝගික ජීවිතයේ ඒ විතරක් නෙවෙයි පිනතුනි. මෛත්‍රිය වඩනකොට අදෘශ්‍යමාන ශක්තිය තමන් වටා ගොන් වෙනවා. තමන් යන හැම තැනම තමන්ගේ වටේ ඕරා එකක් විදියට මේ ආධ්‍යාත්මික ශක්තියේ බලය අරගෙන ආලෝකයක් දැල්වගෙන වගේ තමයි ඔබ හැම තැනම ඉන්නේ. ඒ ශක්තිය ඔබට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම පිනතුනි මෙත්තානිසංස සූත්‍රයේදී ආනිසංස 11ක් දැක්වෙන අපට මේ භාවනා කිරීම විදියට. සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, නපුරු සීන දකින්නේ නැහැ, මිනිසුන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන විතරක් නෙවෙයි දෙවියන් හැටිය ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම පිනතුනි ඒ ඇයට අවියවද වලින් වෙන හානි ගාම වෙනවා. ඒ වගේම හිත නිතරම සමාධිගත වෙනවා, මුහුණ ප්‍රසන්න වෙනවා, සිහි මුලා නොවේ යා කලුරේ කරන කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි කිනුතුනි එක දවසක් විනාඩි 10ක් භාවනා කළා මේ ලිස්ට් එක බලාපොරොත්තු වෙන්න එපා. මේකේ ප්‍රතිඵල ලැබෙන්න නම් අඛණ්ඩව දිගු කාලයක් තමන් යානි කතාය, වත්තු කතාය, අනුක්තිකාය, පරිචිතාය, සුසමාරද්දාය කියලා කියන්නේ හරියට වාහනේ යනකොට වාහනේ නැගල යනවා වගේ යානිකතය කියන්නේ ඒක. මේකම යානයක් කරගෙන ඉන්නේ තමයි. තබන පියවරක් පාසාම සීල සත්‍ය සුවපත් වෙත්වා කියන පියවර නගන්න පුළුවන් මට්ටමට තමන්ගේ හිත දිනුනොතින් තමයි මේ ප්‍රතිඵල ටික නිසි විදියට තමන්ට ලැබෙන්නේ. ඇත්තටම පිනතුනේ ධාන මට්ටමටම දිනුවීම තමයි මේ ප්‍රතිඵල ලැබීමේ අනිසංස කියලා කියන්නේ. ඒ වගේම පින්නතුනේ අපට පුළුවන් ටිකෙන් ටික තමන්ගේ ළඟින් ඉඳන ඈතට මෛත්‍රිය වඩන ක්‍රම තමන් කැමති විදිහට සකස් කරගන්න. දැන් උදාහරණයකට අපි නිතර මෙහෙදි පුහුණු කරනකොට කියන දෙයක් තමයි දැන් මේ පාසලේ ඉන්න, මේ සිටි එකේ ඉන්න, මේ කවුන්ටි, මේ ස්ටේට් එකේ, මේ රටේ, මේ කොන්ටිනන්ට් එකේ, මේ ඈර්ත් එකේ, මේ ප්ලැනට් එකේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ යුනිවර්ස් එකේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලැක්සියේ, මේ යුනිවර්ස් එකේ කියලා ටිකෙන් ටික මෙතන ඉඳන් ටිකෙන් ටික ලෝකෙට මුහුදන. පින්නතුනේ ඒක හුඟක් දුරට සාර්ථක ගතියක් තියෙනවා. ඒකෙන් හුඟක් පැහැදිලිවම වෙනස පේනවා තමයි. තමන් ගෙදර ඉන්නවනම් ගෙදර අය, සිටි එකේ අය, කවුන්ටි අය, එහෙම එහෙම ටිකෙන් ටික දිනු කර බලන්න. එක තැනක ඉන්න අයට 10 පාරක් කරන්න. මේ ගෙදර ඉන්න අය ගෙදරින්නට වැඩිපුර කරන්න, ඒක වැඩි හොඳයි. ඔව් ගෙදර ඉන්න උදියවක් වෙන අය අනිත් කරනවාගේ 3-4 ගුණයක් ගෙදරට කරන්න. ඔව් එතනින් පටන් ගන්න. ඒක කළා ටිකෙන් ටික පිනුතුණි කරනකොට තමන් හිතට ලොකු සහනයක් ලැබෙනවා. පිනුතුණි මේ ධර්මයේ දිට්ඨ ධම්ම සුඛ විහරණේ ලබා ගන්නවා. බුදුදහමේ ආරාධනා කරනවා. මණ්ඩපේ හිමිදම් බික්කේ බ්‍රහ්මචර්යයන් කියලා. මේ ස්ථාසන බමතර කෙනෙක් හරියට පිපාසිත කෙනෙකුට කුසගින්නෙන් ඉන්න කෙනෙකුට දෙන මිහිරි පානයක් හරියට මීවදයක් වගේ කියලා. පින්නතුනි මේ ධර්මයේ ආස්වාදය අපට නොලැබෙනකොට තමයි අපි ඉතාම ලාමක දේවල් ආශා කරන්නේ. ඇතැම් විට ධර්මයේ දන්න පින්නතුනි, ධර්මයේ අහන පින්නතුනි කෙනෙක්ගෙන් පොඩි ගුණ කතනයක් අහන්න, ඇතැම් විට පොඩි උපකරණයකට පොඩි දෙයකට හරියට මහන්සි වෙනවා. ඒකෙන් සතුට ළමයි. නම් පින්නතුනි මේ ඉහළම සතුට තියෙනවා නම් අනිත් දේවල් ගැන අපි මුවාක් මහන්සි වෙන්නේ නැහැ. හැබැයි එකින් කියන්නේ මේ අනිත් වැඩ වල ප්‍රමුඛත්වය දෙන්න එපා කියලා. අනිත් ඒවා හොඳට කරන්න, ලස්සනට ආඳින්න, හොඳ ආභරණ පාවිච්චි කරන්න, හොඳම වාහන වල යන්න, හොඳ උපකරණ පාවිච්චි කරන්න, ඒවා කරන්න. නමුත් මේ මානසික සුවය ඉහිලීම තියෙන කෙනාට අර පල්ලෙහා දේවල් එහෙම උනායි කියලා යාට වෙනසක් නැහැ. යාට ඒ තුලින් දුකක් නැහැ. මොකද ඊට වඩා ඉහළ මානසික සතුටක තමයි මෙයා ඉන්නේ. දැන් මේ පිනතුණුගේ අතේ ලොකු මුදලක් තියෙන පොඩි කාසියක් වැටුණා කියලා ගැටලුවක් නැහැ නේද? එතනට බලන්නෙත් නැහැ, ගන්නෙත් නැහනේ. ඒ වගේ තමයි. අර ඉහළම සතුටක ඉන්න කෙනෙකුට අර පොඩි දෙයක් ඇච්චර දැනෙන්නේ නැහැ. ඒක තමයි පිනතුණුගේ ධර්මයෙන් ලැබෙන අනිසංසය අපට. ඒ නිසා හැකිතා දුරට මෛත්‍රිය සුළු වෙන්නේ නැහැ. කරන්න පුළුවන් උපරිම මට්ටමේ කරන්න. බුදුහාමුදුර සඳහන් කරන වරද කපසූපම කියන සූත්‍රයේදී යම්කිසි ශ්‍රාවකෙක් යම්කිසි කෙනෙක් කියසක් ගෙනල්ලා එයාගේ කකුල් දෙක දෙපැත්තට කළා කඳ මැදින් ඉරනකොට ඒ කරන කෙනා ගැන හිතේ අමනාප මාත්‍රයක් හරි ඇති කරගන්නවා නම් ඒ කෙනා මගේ ශ්‍රාවකෙක් නෙවෙයි කියලා බුදුහාමර කියනවා. ඒ තරම් දුරට අපේ මෛත්‍රිය දිනු කරගන්නට ඕන. ඒ තරම් දුරට අපේ ද්වේෂය අඩු කර ගන්න වෙනවා අපට. ඒ කියන්නේ මේ ගමන් මගේදී පිනතුනේ උපරිම මට්ටමට අපි අනිත් පැත්තට ඇති වෙන ගැටුම් අඩු කර ගන්නට ඕන. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පිනතුනේ මෙතෙන්දි වර්ධවා තේරුම් ගන්න එපා. අනිත් පැත්තට හැම දෙයකටම නිස්සබ්ද වෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. විශේෂයෙන් මේ අපේ ජීවත් වෙන සමාජය තුළ සමාජයේ බහුතරයේ යහපත අපි වැඩිපුර අපි අවධානය යොමු කරන්න වෙනවා. ඇතැම් විට එක කෙනෙක්ගේ වරදක් නිසා ස්ථානයකට හානියක් වෙනවා නම්, වැඩි පිරිස හානියක් වෙනවා නම්, ඒ වැඩි පිරිස මත වැඩි මෛත්‍රියෙන් යම් යම් විදියෙ තීරණ ගන්න සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ එහෙම තීරණ අරන් තියෙනවා. සමහර වික්ෂුන් වහන්සේලා ඒ ස්ථාන වලින් අයින් කරලා තියෙනවා. සමහරයට දඬුවම් දීලා තියෙනවා. සමහරයන්ට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ දඬුවම් දෙන්න බැරි වෙච්ච අයට යම් යම් හේතු මත බුදුහාමුදුරන්ගේ ඇරෑමෙන් දඬුවම් දෙන්න කියලා චන්නහාමුදුරේ වගේ කෙනෙක්. චන්නහාමුදුරුව කියලා කියන්නේ කවුද? බුදුහාමුදුරුවත් එක දවසක් ඉපදෙච්ච, එක දවසක් පොඩි කාලේ ඉඳන්ම හිටිය, එකට අර ගිහගෙන ඉක්මනට එකට ආශ්‍රය වෙඩ ගියු කෙනා මේ. එයා මහනුවර පස්සේ යම්වා පාඩම්බරෙන් හිටියේ. බුදුහාමුදුරුවෝ ඉතින් මගේ යාළුව මාත් එක්කයි ගිහගෙන උත් ඉක්මන එහෙම කියලා එයා එච්චර කියා කරේ නෑ ධර්මයේ. බුදුහාමුදුරුවෝ උත්සාහ කළා නමුත් බැරි වුණා. හැබැයි බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා මට අවස්ථාවක් එනවා කියලා. සංඝයාට පාවරලා තිබුණා මෙයාට බ්‍රහ්ම දන්දනේ පනවන්න කියලා. බුදුහාමුදුරුවෝ කෙනාට පස්සේ සංඝයා එකතු වෙලා චන්නහාමුදුරුවන්ට බ්‍රහ්ම දන්දනේ පනවනවා. බ්‍රහ්ම දන්දනේ තමයි මේ ශාසනයේ තියෙන ඉහළම දඬුවම්. ඒ කියන්නේ එයා කතා කරන කණිත ඇත්තට මොකද කතා කරන්නේ? මේ නිවේදනය බ්‍රහ්ම දණ්ඩනේ පැනවුවා කියලා නිවේදනය සන්නහාමුදුරන්ට දැනුම් දෙනකොට සන්නහාමුදුරු කලන්තේ හැදෙලි වැටුණා කියලා කියනවා. ඒක මහා පාරක් ගැහුවට වඩා වැඩි. පස්සේ චණ්ඩහාමුදුර සංඝයාගෙන් සමාව ගත්තා. එතෙන් පටන් ආධ්‍යාත්මික දියුණුව දිනු කළා. චණ්ඩහාමුදුර පස්සේ කන රහත් වුණා. ඒ රහත් වෙන පුළුවන්කම තිබුණේ අර දඬුවම දීපු නිසා. එක්තරා අවස්ථාවක ස්වාමීන් වහන්සේලා සීමාමාලකෙහි සංකර්මයක් විනය කර්මයක් කරන අවස්ථාවේදී එක දුස්සීල වික්ෂුන් වහන්සේකෙනුට අයින් වෙන්න කිව්වා. නමුත් අයින් වුණේ නැහැ. පස්සේ මොගලන් හාමුදුරෝ ඒ හාමුදුරන් අතින් ඇදලා එළියට දැම්මා. මොගලන් හාමුදුරෝ කියන රහතන් වහන්සේ කෙනෙක්. හිතෙන් හිත බලලා අදාසුන් ගිලට දෙනවා අයින් කරා. ඒ වගේම අබේරාජ කුමාර කියලා සූත්‍රයක් තියෙනවා. අබේරාජ කුමාරය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බුදුහාඳුරන වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. හැම වචනේ බොහොම සුමුදු ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. බුදුහාඳුර යාගෙන් නැවත ප්‍රශ්නයක් අහනවා. එයාලා මේ පුත්පඩාගෙන ආවේ. යාගෙන් අහනවා, ඔබේ දරුවා කුමන හෝදියා උගුරු හිර කරගත්තොත්, කටේ දාගත්තොත් ඔබ කොහොමද මේක ගන්නෙ කියලා. එතකොට කියනවා, ස්වාමීන් මම බලනවා දරුවට හානියක් නොවන විදිහට, ආබාධය නොවන විදිහට මම ඇඟිලි දෙක දාලා ගන්න බලනවා කියලා. එහෙම ගන්න බැරි නම් ඔබ මොකද කරන්නේ? මම තුවාල වුණත් ඇඟිලි දෙක යටටම දාලා කොහොම හරි ඇදලා ගන්නවා කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන මාත් එහෙම තමයි. මං සුහඳව කියනවා, ප්‍රියසීලී වචන වලින් කියනවා, බැරි නම් මම සැරෙන්නම කියනවා කියලා. ඒ විතරක් නෙවෙයි, අස්තදම්ම සාරකී සූත්‍රයේ කියනවා සමහරයට එහෙමත් කළ බැරි නම් මං එයාය මරණවා කියලා. මරණවා කියලා කියන්නේ මේ ශාසනය තුළ යා තව දුරටත් යාත් එක සම්මතා තියාගන්නේ. උපරිම උත්සාහ කළා කළ බැරි නම් Taman burn out වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා සම්පූර්ණ මයින් කරනවා. දැන් දේවදත්ත හාමුදුරේ මයින් කරපු කෙනෙක්. පින්නොතෙන් මෙවැනි ක්‍රමයක් බුදුදහම තුළ තියෙනවා. එනිසා හිතන්න එපා නිකන් මෝඩ මෛත්‍රියක් වඩන්නේ කියලා. බුදුදහම මෛත්‍රිය මත වගේම ඒ මෛත්‍රිය අර්ථවත් වුණා ප්‍රඥාවෙන්. එනිසා ප්‍රඥාවත් මෛත්‍රිය දෙකම එක විට සමාන්තරව යන්නේ. ඒ විතරක් නෙවෙයි, නිතරම තීරණ ගනිද්දී සතර අගති වලට යන්නේ නැහැ. ඡන්ද ද්වේෂ බය මෝහ කියන මෙන්න මේවකින් අන්තියට ගිහිල්ලා ආවේගශීලීව නෙවෙයි තීරණ ගන්න. එනිසා මෙවැනි පරිසරයක් මත පින්නතුනි අපි වඩද්දී, මේ මෛත්‍රී භාවනා වඩද්දී මුලදී තමන්ට පුළුවන් නම් වඩන්න, අකමැති නම් නොවැඩින්න, ඒක ගැටලුවක් නැහැ. සියලු සත්‍යංගෙත තමන් කැමති ක්‍රමයකට මේ අපි සඳහන් කරපු ක්‍රම වලින් පුළුවන් තරම් දුරට මෛත්‍රිය වඩලා මෛත්‍රිය යානාවක් බවට පත් කරගන්න. මුලදී අපි පින්නතුනි නිරෝගීත්වා, නිරෝගීවත්වා, සුවපත්ත්වා, දුකෙන් මිදෙත්වා, නිවන් දකිත්වා වගේ කීපයක් කියන්න පුළුවන්. කමක් නැහැ. හැබැයි ටික ටික හිත සමාධිගත වෙනකොට මේක ටිකෙන් ටික මේ සංඛ්‍යාව අඩු කරනවා. අඩු කළා අන්තිම වෙනකොට සීල සත්‍යෝ සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා එක වචනයකට සමන් අඩු කරනවා. හිත තැම්පත් වෙනකොට මේකත් කාලයක් කරලා කරලා තින ඊළඟට තමන් කැමති පුද්ගලයෙක් ගන්නවා. කැමති කියන්නේ තමන් පිරිම කෙනෙක් නම් තමන්ගේ තාත්තා හරි මල්ලි හරි අයියා හරි ගුරුවරයෙක් හරි ගන්නවා. තමන්ගේ හැනු කෙනෙක් නම් තමන්ගේ අම්මා හරි දුව හරි නංගි හරි අක්කා හරි ගෑනු කෙනෙක් ගන්නවා. තමන් කැමති කෙනෙක් වෙන්න ඕන. එයා හොඳට ඉස්සරහා තියාගෙන එයා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ඊළඟට එක පුද්ගලයෙක් කරමු කරගෙන එක වචනයකින් බොහෝ කාලයක් හිත වඩන. මෙන්න මේ වැඩේ මේ ප්‍රතිඵලයක් විදිහට තමයි පිනතුනි. හිත සමාධිගත වීම ටිකෙන් ටික වැඩි වෙලා අර්පණා උපචාර කියලා හිත ටිකෙන් ටික ධ්‍යාන වලට සංවැදෙන මට්ටමට යන්නේ. ඊට පස්සේ හිතේ විතක්ක විචාර පීති සුඛාදී මේ ධානාංග සහිත වූ තමන්ගේ කයෙන් ගන්න අරමුණු ටිකෙන් ටික අඩු කරමින් මනස මතම යැපෙන මානසික සුවයන් බවට පත් වෙමින් ඒ මනසේ සිතන සිතුවිලි ටිකෙන් ටික අඩු කළා. පීති සුඛය ගඟ සමට්ටමට ගිහිලා අවසානවට උපේක්ෂා මට්ටමටම හිත සමබර මට්ටමට යන කම්ම හිත සමාධිගත වන ක්‍රමයක් බුදුදහම තුළ දේශනා කරනවා. පින්වත්නි අපි කවුරුත් මේ මගේ වඩනට උත්සාහ ගන්න අය වඩන අය ඔබත් පුළුවන් තරම් මේ ඔස්සේ හිත දිනු කරන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතේ ලක්ෂණ දකින්න. ජීවිතේ තරක් නෙවෙයි. ඔබ යන ගමන් මගේ, ඔබ ඉන්න ගෙදර වත්තේ මගතොටේ ලක්ෂණ දකින්න නම් හිත ලක්ෂණ කරගන්න. ඒ තරම් අඩු ගන්න ඔබ යන වාහනේ ලක්ෂණ හරි දකින්න නම් හිත ලක්ෂණ කරගන්න. ඔබ යන වාහනේ ඩෑෂ්බෝඩ් එකේම කොච්චර ලක්ෂණද නේ, කොච්චර ලයිට් පත් වෙනවද නේ? ඒ ටිකවත් දැකලා තියෙද නැත්නම්? ඒ ලක්ෂණවත් දකින්න අපට විවේක බුද්ධියක් නැතිවම තියෙනවා. ඔබේ දරුවගේ ලක්ෂණ දකින්න, ඔබේ ඉන ගෙදර ලක්ෂණ දකින්න, ඔබේ ඇඳුමේ ලක්ෂණ දකින්න. මේ ලක්ෂණ අපිට නොපෙනෙන්නේ අපේ මනස නීවරණ තුලින් වෙහෙච්ච නිසා. ටිකෙන් ටික අපේ මනස අපිට ලක්ෂණ කරගන්න පුළුවන් නම් හිතේ තියෙන නීවරණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ දුරු වීම තමයි පින්නතුනේ ජීවිතයේ හැබෑ ඵලය වෙන්නේ. හැබැයි ලක්ෂණ වෙන්නේ එහෙම කරන්න කරන්න පිළිතුනේ තමන්ගේ මතම යැපෙන කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ ළඟම තමයි ජීවිතේ ලක්ෂණ තියෙන්නේ. තමන්ගේ ජීවිත ලොකෝ සතුටක් දෙන්නවා. එන්න එන්නම තමන් නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. එන්න එන්නම තමන් තුලින්ම සතුට හොයන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමන් ඇතුළු කරන අනිත්‍යයට මේ ආධ්‍යාත්මික සුවය දෙන්න තමන් අවංක උත්සාහයක යෙදෙනවා. ඒක වචනයෙන් විතරක් නෙවෙයි, ඒක තමන් ආදර්ශයෙන් දෙනවා. දැන් අපි නිතරම දරුවන්ට ඥාතින්න කියන්නේ මෙහෙම ඉන්න කියලා නෙවෙයි. එහෙම නෙවෙයි පිළිතුර තමන් කළා, තමන් ආදර්ශයෙන්ම පෙන්වන්න මේක. අර භාවනා පොතකේ වගේ හොඳ ලක්ෂණ කතාවක් තිබ්බා. මේක කෙනෙක් ගහක් ඇටවල භාවනා කරනවා. වඳුරෙක් එතන අඹ ගහක් තියෙන අඹ ගහේ මේ රටේ කියන යා මේ අඹ ගෙඩියක් කනවා. වඳුර මොකද කරන්නේ? අඹ ගෙඩියක් කඩාගෙන වැටි අඹ ගෙඩියක් අරගෙන මේ කෙනාට පෙන්නනවා. පෙන්නනකොට එයා දකින්න ඇරින් ඇස් දෙක පියාගෙන එයාට පස්සේ ශබ්ද කරනවා මම කනට එන්නේ. ඒත් මුකුත් කරන්නේ. ඊට පස්සේ අහය ළඟට ලංගන සුවඳ පෙන්නනවා. ඒත් මුකුත් නැහැ. ඊට පස්සේ ඥාන මොකද කරන්නේ? අඹ ගෙඩිය පැත්තට දාලා වඳුරත් බාන කරනවා. පින්නතනේ ඒ වගේ ඔබේ දරුවන්ගේ ළඟ වුණත්, ඔබේ ගෙදරයි ළඟ වුණත් ඔබ පුළුවන් තරම් ආදර්ශයෙන් පෙන්වන්න ඔබේ ආධ්‍යාත්ම දියුණුව. අනිත්‍යය කලබල වුණාට ඔබ කලබල වෙන්න යන්න එපා. අනිත්‍යය දේවල් පස්සේ දිවට ඔබේ හැගිතාර දුරට ඔබ බණ දාමාන කෙනෙක් විදියට, සිල් ගන්න කෙනෙක් විදියට, භාවනා කරන කෙනෙක් විදියට වචනයෙන් මම අරම කරනවා මෙහෙම කරනවා කියලා කියන එක නෙවෙයි. ඔබේ චරිතය තුළින් හැකිතාර දුරට ආදර්ශ දෙන්න. ඒක තමයි කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම වටිනාම තෑග්ග. විශේෂම ඔබේ දරුවන්ට. ඔබේ දරුවන්ට ඇත්තටම ආදරේ නම් දරුවන්ට දෙන්න පුළුවන් ඉහළම වටිනා දේ දෙන්න. ඒ තමයි ධර්මයේ වඩාත්ම සතුටෙන් ඉන්න පුළුවන් දේ දෙන්න දරුවන්ට. අධ්‍යාපනය වගේම, අධ්‍යාපනයෙන් ඉහට යන වගේම මේ පැත්තිනොත් තමන්ට පුළුවන් උපකාරය කරන්න. එතකොට පිනුතුනි මෙන්න මේ විදියට මෛත්‍රී භාවනාවෙන් හිත දිනුවෙන්න. එයා එතනින් නවතින්නේ නැහැ. ඊළඟට ඔහු සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කීපා ආකාරයට හිත සමාධිගත වෙන්න එයා පින්නතුනි ඊළඟ මට්ටමට විදර්ශනා පැත්තට එයා ටිකෙන් ටික හිත යොමු කරනවා. දුක ඇති වෙන නිරුද්ධ වෙන ක්‍රමය ගැන අවබෝධය තුලින් ඔහු කලින් අහලා තියෙන මේ ගැන මොකද්ද? පටිච්චසමුප්පාදය ගැන අහලා තියෙනවා. කොහොමද දුක හටගන්නේ? ඇසෙන් රූපයක් පේනකොට ඒ තේන රූපය ඒ මොහොතේම හට වෙලා හටගෙන එතන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අපේ තියෙන අවිද්‍යාව නිසා ඒ නිරුද්ධ වෙච්ච අතීතය නැවත සිහි කරනකොට තියෙන දෙයක් විදියට පේනවා. මෙන්න මේක තමයි පිනුතුනි දුකට හේතුව. ඒ නිසා මෙන්න මේ අවිද්‍යාවෙන් හිත මුදවලා අපි ඇසෙන් රූපයක් දකිනකොට මේ ඇස ඒ මොහොතේ හටගත්තු දෙයක්, මේ රූපයක් මේ මොහොතේ දර්ශනය වුණේ, තමගේ විඥානය, සංඥා, සංඛාරණේ ඔක්කොම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වුණා කියන එක Taman නුවණින් දකින්න පුරු වෙනවා. ආයතන කුසලතාවය දිනු කරගන්න. මොකක්ද ආයතන කුසලතාවය කියන්නේ? ඇහැට රූපයක් පෙනෙනකොට ඒ පෙනෙන රූපය ඇහැට අයිති දෙයක් නෙවෙයි කියලා Taman දකිනවා. ඒ පේන රූපය බාහිරට අයිතිත් නෑ, ඒ පේන රූපය විඥාණයට අයිතිත් නෑ, ඒ පේන රූපය ආලෝකයට අයිතිත් නෑ. මේ කිසිඳු හේතුවකට මේ තමන්ගේ අත්දැකීම බඳින්න යන්නේ නෑ. ඒ වගේම ඒ පේන රූපේ බාහිර දේ මත පතිත කරන්නේ නෑ තමන්ගේ හිත. දැන් අපි රූපයක් දැක්කොත් අපේ හිත මේ තුළ දැන් බැසගෙන තියෙනවා. නමුත් පින්නතුනි විදර්ශනාව කියලා කියන්නේ බාහිරෙන් යමක් දකිනකොටම තමන් දන්නවා මේකේ දර්ශනේ තියෙන්නේ අභ්‍යන්තරයේ කියලා. තමන් කණ්ණාඩිය ළඟට යනකොටම දන්නෝ කණ්ණාඩියේ දර්පණය තමන්ට උපකාරයක් වුණා රූපය දකින්න. ආලෝකයට උපකාර වුණා, තමන්ගේ අසත් උපකාර වුණා. නමුත් ඒ කණ්ණාඩියේ පෙනෙන රූපය වෙල තියෙන්නේ රූපේ මේ පැත්තේ. ඒ නිසා අපි දකින රූපයකින් ශබ්දයකින් අපට අත්දැකීමක් ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ ඒ බාහිර තියෙන දේ අනුව නෙවෙයි. බාහිර තියෙන දේ නෙවෙයි දුක හෝ සැප එන්නේ. මොකින්ද? තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදැනීම කියන මෙන්න මේ අභ්‍යන්තර තියෙන කරුණු මතයි සැප හෝ දුක නිර්මාණය වෙන්නේ කියන එක තමන් දකිනවා. දැන් සින්දුවක් ඇහෙනකොට, දැන් අමරදේවගේ සින්දුව ඇහෙනකොටම අපි අමරදේවගේ රූපයට තමයි ගැට ගහන්නේ නේ. ඒ රූපේ දැන් කොහොමද? ඒ රූපේ දැන් අලුුණා නේ සංවේදයකට කලින් නේ. දැන් හැබැයි මෙතෙක් කලක් අපි අමරදේව ඇහෙනකොට මොකද අපට මතක් වුනේ? අර රූපේ නේ. ඒ රූපයකට ආයේ දෙනම්. එහෙනම් මරණයට පස්සේ ඒ රූපෙන් එහෙනම් සින්දු කියනවා නේ. පින්නතුනි ඒ රූපේ ඇසුරෙන් අඩහත් හඩගත්තට ඒ හඬ ඒ රූපයට ආයේ නැහැ. එයා සින්දුවක් කිව්ව හෝ අපට බැන්න හෝ අප ගැන හොඳ කිව්ව හෝ ඒ මොකක්වත් ඒ රූපයට අයිති නැහැ. හැබැයි ඒ රූපේ නැත්නම් ඒ ශබ්දය හටගන්නේත් නැහැ. ඒ රූපය හෝ ශබ්දය නිසා අපට දුකක් හෝ සැපක් හටගත්ත නම් ඒ හටගත්තේ අපේ අභ්‍යන්තරයේ තියෙන චිත්ත චෛතසික වලට අනුරූපව. මෙන්න මේක දකින්න හුරු වෙන්න පින්නතුනි අපේ බාහිර රූපය තුළ හිත බැස ගන්න ගතිය එන්නේ නැමඩ වෙනවා. බාහිර දෙයක් පේනකොට, ඇහෙනකොට, ගඳසුවඳ දකිනකොට මේ කුමන අරමුණක් අපට තමන්ගේ ඇස් කන්න ආසාදී ආයතන හරහා ලැබුණත් එනකොටම තමන් දන්නෝ මේ රූපයක් දැක්ක කියලා. කියන්නේ මේ ස්කන්ධ පංචකයමේ හටගත්තේ රූප, වේදනා, සංඥා, සංඛාර හටගත්තේ. ඒක හේතු තියෙනකොට හටගත්තා. ඒ සමුදය හේතු නැති වෙනකොට නිරුද්ධ වුණා. ඒක නිරෝධය වය. ඒකෙන් සතුටක් ලැබෙනවා නම් ආස්වාදය. ඒක වෙන් වෙනකොට දුකක් ඇති වෙනවා. ඒක ආදීනවය. ඒ කියන්නේ ඒ අදහසින් නික්මෙනක නිස්සරණය කියලා. මෙන්න මේ තමන්ගේ ඇස කන නාසාදී ඉන්ද්‍රිය තුලින් තමන් අත්දැකීම් ලබන රූප ශබ්ද ආදී මේ අරමුණ කියලා කියන්නේ වෙන කිසිවක් නෙවෙයි. මේ ස්කන්ධ පංචකයයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයි. ඒ පහ හැම මොහොතෙම හට ගන්නවා සමුදය. ඒ පහ හැම මොහොතෙම නිරුද්ධ වෙනවා වය. ආස්වාද ආදීනව නිස්සරණ. මේ විදියට නිතරම බලන්න හුරු මනසක් ඇති කර ගන්නවා මේ මෛත්‍රියෙන් සමාධිමත් කරගත්තු හිතින්. මෙහෙම බලන්න බලන්න පිරුතුනේ මොකද්ද වෙන්නේ? බාහිර මත තමන්ගේ හිත පතිත වෙන ගතිය එන්නෙම අඩු වෙනවා. බාහිර රූප විතරක් නෙවෙයි, මේ ශරීරයත් බාහිරමයි. මේක හිතන්නේ අභ්‍යන්තරය කියලා. මේකත් ඒ ඒ ඉන්ද්‍රියවට සාපේක්ෂව මේක බාහිර අභ්‍යන්තර වෙනවා. දැන් බලන්න මේ අත. මේ අතට ඔබ අතෙන් ගැහුවොත් ඔබ අත බාහිරයි, මේ අත අභ්‍යන්තරයි නේ. හැබැයි මේ අතින් මේ අතට ගහනකොට කොහොමද? මේක බාහිරයි. ඒ වගේ පිනතුනි බාහිර අභ්‍යන්තර කියලා ભેදී අපි දැන් වෙන් කරගෙන තියෙන එක ගැඹුරට ගියාට පස්සේ බාහිර අභ්‍යන්තර කියලා වෙන් කරන්න දෙයක් නැහැ. මේ හැම මොහොතෙම හටගන්නේ එකම ස්කන්ධ පංචකය. ඒ මොහොතේ දෙයක් දකින අසන මොහොත තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. මේ මොහොතේ ඔබ මේ සත්‍ය අහනවා නම් ඒ සත්‍ය අහන මොහොත තමයි ඒ සත්‍යයත් එක්ක තියෙන අත්දැකීම තමයි තමගේ සම්පූර්ණ ජීවිතය කියලා කියන්නේ. මේ මොහොතේ ඔබේ වාහනය ගැන හිතනවා නම් ඔබේ වාහනය තමයි සම්පූර්ණ ජීවිතය. මේ මොහොතේ ඔබේ අම්මා ගැන හිතනවා නම් අම්මා තමයි සම්පූර්ණ ජීවිතය. මේ මොහොතේ ගෙදර ගැන හිතනවා නම් ගෙදර තමයි සම්පූර්ණ ජීවිතය. මේ මොහොතේ ඔබගේ උපාධිය ගැන හිතනවා නම් උපාධිය විතරයි ජීවිතය. හැම මොහොතකම ඒ මොහොතේ සිතන සිතුවිල්ල තමයි තමන්ගේ ජීවිතය කියලා කියන්නේ. මේ සිතන මොහොතෙම ගෙදර සිතන මොහොතෙම ගෙදර බාහිරය කියලා හිතුවොත් ඒ මොහොතේම මරණයට පත් වුණොත් කොහොමද? ශරීරයේ අයින් වුණාට බය වෙන දෙයක් නැහැ. ගෙදරින් ඉන්න ඇත්තේ යරන ගෙදර. ඒක දකින මොහොතේම ගෙදර ගැන හිතනකොටම ස්කන්ධ පංචකය හටගත්තා කියලා දැක්කොතින් ඒක දකින හුරු කළ හුරු කළා ඒකම පර්මනන්ට්ලිම තමන්ගේ ජීවිත අත්දැකීම වඩපත් වුණොත් ගෙදර ගැන හිතනකොටම මේ සිතයි විඥානයයි ධර්මාලම්බනයයි මනෝවිඥානය මේ ටිකේ කියලා දකින හුරු වුණොත් ගෙදර ගැන හිතනකොටම මේ ගියොත් මොකද වෙන්නේ? තමන්ගේ මරණයයි රහන් භාවයයි පරිණතවාණියයි තුනම එක මොහොත වෙනවා. මේ ජීවිත කාර්ය මුලදීම අපිට ලබන්න බැරි වුණත් අවසාන මොහොත හරි ලබන්න අපි දක්ෂ වෙනවා. හැබැයි අවසාන මොහොත වෙනකන් ඉන්න නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. පුළුවන් තරම් දුරට නිවන් දකින අදහසින් නෙවෙයි දුකෙන් නිදහස් වීම අදහසින් වඩන්න මේක. නිවන් දකින එක සමහර අය බයයිනේ. ආයේ ඉපදෙන්න වෙන්නේ කියන්නේ නැහැ කියලා. සමහර එකට බයයිනේ. පින්නතුනි දුකෙන් නිදහස් වෙන කියලා හිතාගෙන කරන්නේ. අපි යම්කිසි රූප ශබ්දාදියක් බාහිර තියෙනවා කියලා හිතලා බාහිරට බැසගත්තොත් මේ ශරීරය තියෙනවා කියලා හරි බැසගත්තොත් ඒකෙන් ආස්වාදයක් ලැබෙන පුළුවන්. හැබැයි ආස්වාදයට කැමති වුණොත් ආදීනම ටිකපා කියලා බෑ. බාහිර රූප සම්දාජයක බැසගත්තොත් බාහිරය තියෙන්නේ කියලා ජරා මරණ වලින් නිදහස් වුණා වෙන්නේ නැහැ. ඒකත් එක්කම අපි වෙලඳගන්නේ ජරා මරණ ටික විතරයි. පහන් දැල්ලට පණගැටියා පනිනකොට අනේ මට පහන් දැල්ලේ සුවය විතරයි මට පිච්චෙන්න බෑ කියලා කිව්වට හරියන්නේ නැහැ. පහන් දැල්ලට ආසා කරලා පැනනොතින් මරණය පිච්චීම නොමිලේ සපේනු ලැබේ. දරුවට ආසා කළා දරුවගේ රූපේ මේකයි මත කියලා දරුව පනවල බාහිර තුර බැස ගත්තොත් දරුව අකීකරු වෙනකොට ලෙඩ වෙනකොට වෙන් වෙනකොට ඒ දුක් ටිකත් එක්කම තමයි බාරගෙන ඉන්නේ. ඒ නිසා බුදුදහමේ කියනවා දරුවක් ඇරලා කැලේට යනව නෙවෙයි දරුවගේ අතින් අල්ලගෙනම නිවන් මාගේ යන ගමනක් තමයි බුදුදහමෙන් දේශනා කරන්නේ. එනිසා ඒ දරුවටත් අනුග්‍රහ කරමින් දරුවටත් පුළුවන් නම් ධර්ම මාර්ගයේ පෙන්නමින් අපට මේ ධම්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන් නම් එදාට තමයි අපි දක්ෂ වෙන්නේ. එනිසා Tamanට දැනට ඉන්න යාළු මිත්‍රාදීන් ටිකක් ඉන්නවනම් ඥාතීන් ටිකක් හෝ ඒ ඉන්න ටික දැනට ඇති. තව වැඩි කරගන්න එක තමයි වෙන්නේ. පින්නතුනේ ඒ ටිකේ ඉඳගෙන පුළුවන් තරම් දුරට ධර්ම මාර්ගයේ යන්නට උත්සාහ ගත්තොත් තමයි අපේ ජීවිතය වඩාත්ම සාර්ථක වෙන්නේ. එහෙම ගත කිරීම පිණිසුනේ හිතන්න එපා. තමන් කරන අධ්‍යාපනයේ බාධාවක්, තමන් කරන රැකියාවට බාධාවක්, තමන්ගේ යහළ මිත්‍රාදීන්ට බාධාවක් කියලා හිතන්න එපා. ඒ හැම දෙනාටම කරන, ඒ හැම දෙයකම කරන ඉහළම ආයෝජනය ඉන්වෙස්ට්මන්ට් එක තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ගතවන හැම දිනයක් පාසාම හිත පිරිසුදු කිරීමෙන් තමන් ඉදිරියට යන්න. ගතවන දිනයක් පාසාම අවිද්‍යාවෙන් බාහිර රූපය තුළ බාහිර ශබ්දය තුළ හිත බැස ගන්න ගතිය එන්න එන්නම අඩු කරන්න. ආයතන කුසලතාව ඇති කරගන්න. ඇසෙන් රූපය දකිනකොට ඒ දකින රූපය ඔස්සේ බාහිරට හිත දුවන ගතිය එන්න එන්නම අඩු කළා. බාහිරෙන් පේනකොටම අභ්‍යන්තරය බලන්න. කන්නාඩි ළඟට යනකොටම රූපේ මේ පැත්තේ කියලා බලලා මේ පැත්තේ කොණ්ඩේ පීරනවා වගේ බාහිර රූපයෙන් දුකක් ඇති වෙනකොටම මේ පැත්ත බලන්න. දුක හටගැස්සේ මේ පැත්තේ කියලා. දැන් කණ්ණාඩිය ළඟට යනකොට කොණ්ඩේ අවුලලා නම් පණාවෙන් කණ්ණාඩියේ මේ රූපේ පේනවද? නෑ නේ නේ මේ පැත්තනේ පේරන්නේ නේ. ඈ මොනට පේර දානවා නම් කණ්ණාඩියට දානවද? නෑ නේ නේ මේ පැත්තනේ පේර කියලා දාන්නේ. ඉතින් ඒ වගේ බාහිර රූප ශබ්ද ආදීකින් තමන්ට දුක් පීඩා එනවා නම් තමන් දක්ෂ වෙන්න ගැටලුව තියෙන බාහිර නෙමෙයි මේ පැත්තේ කියලා. ඔව් ඇත්තෙම දැන් විඥානවාදී කියන එකේ ගැටලුවක් තියෙනවා. මොකද විඥානවාදී කියලා දැන් අපි අර්ථ විග්‍රහ කරගෙන ඉන්නේ විඥානයේ විතර ඇතින් රූපේ නැහැ කියලා. ඇත්තෙම නියම විඥානවාදීදී හිත විතරක් නෙවෙයි. ඇත්තෙම මෑත කාලේ ලංකාවේ ගැන පොඩි පරීක්ෂණිකුත් කර මහත්යගෙන උපාධියකට දැන්ට කරමින් ආන්නේ. ওই මහායානාදී දර්ශනවලක් තියෙන විඥානවාදී කියන වචන අරගෙන ඇත්තටම විඥානවාදී කියන්නේ මොකක්ද කියන එක ගැන ආටිකල් එකක් කියලා තියෙනවා. මම නම් හිමං හතර දෙන එක බලනත් එක ඇත්ත මේක හරි වටිනක කියන එක දැන් අපි මාත්‍යත්වෙම හුඟක් කල ඉතන හිටිය විඥානවාදී කම විඥානේ විතරයි කියන එක. නමුත් ඒගොල්ලන් විස්තර කරන්නේ විඥානවාදී කියන එකෙන් රූපය විතරක් නෙමෙයි ඇත්තෙම. සම්පූර්ණයෙන්ම ওই පංච උපාදස්කන්ධයට හිතතිල තමයි කියන්නේ. ඒතර විඥානවාදී කියලා කිව්වහම සාමාන්‍යයෙන් අපි හිතාගෙන තියෙන්නේ රූපයක් නැහැ හිත විතරයි කියලා නේ. නමුත් විඥානවාදී කියන අර්ථ විග්‍රහයේ ගැඹුරු ටෙක්ස්ට් එකට ගියහම ඒ වගේ තියෙන්නේ ඒ වගේ තියෙන්නේ පහම ගැන තමයි කියන්නේ. නමුත් විඥාණය ප්‍රමුඛත්වය දෙල තින මොකද විඥානේ චේතන පැත්තෙන් තමයි මේක තීරණය වෙන නිසා. ඒ විඥාණ කියන වචනේ කිව්වට රූපේ බැහැර කළ නැහැ. මොකද විඥානය විතරක් අපට කතා කරන්න බෑනේ ඇත්තෙම. විඥාණ ගැන විතරක් කතා කරන්න බෑනේ. ඒ කතා කරන බහුතු දෙයක් තියෙන්න ඕනේ නේ. මේ රූපේ මත පිටුලනේ කතා කරන්න ඕනේ ඕන අපට. මේ රූපයෙන් බැහැරව කතා කරන්න බෑ ඇත්තෙම. එතකොට බුදුදහමේ නිතරම ධර්ම දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය සහිත සත්‍යයකට. මොකද ස්කන්ධ පංචකයේ තියෙන පංච ඕකාර භව තියෙනවා. ස්කන්ධ හතරක් තියෙන ආත්ම භව තියෙනවා. ඒක ඕකාර භව තියෙනවා. එතකොට ඒකාර භව වලටවත් අර ස්කන්ධ හතරක් තියෙන භව වලටවත් නෙමෙයි බුදුහාම දේශනා කරේ ධර්මයේ. බුදුහාම දේශනා කරේ ධර්මයේ පංච ඕකාර භව වලින් අපි වගේ පංච උපාදානස්කන්ධෙම තියෙන සත්‍යයන්ට. ඒ කියන්නේ අරුපාචරයයට තියෙන ස්කන්ධ හතර ඇතියෙන. අසන්න සත්‍ය සත්‍යන්ට එක ස්කන්ධය ඇතියෙන. රූපස්කන්ධෙ විතරයි. දැන් අපට ස්කන්ධ පහම තියෙනවා. ඒතකොට ස්කන්ධ පහම තියෙන සත්‍යයන් අරමුණු කරගෙන තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ඒතකොට එතෙන්දී අපට බුදුදහම තුල යමක් කතා කරනවා නම් විඥානවාදී කියන වචනේ කතා කරන්න බෑ ඇත්තෙන්. ඒක වෙන දර්ශනයකින් අරගෙන වෙන දර්ශනයක විඥානවාදයක් වෙන විදිහට විග්‍රහ කරලා තියෙන පුළුවන්. හැබැයි විඥානවාදීහි කියලා අහනකොට කෙනෙක් අපිට නැවත ප්‍රශ්න කරන්න යනවා ඔබ විඥානවාදී කියලා මොකද අදහස් කරන්නේ කියලා. ඒතර එයා කියන්නේ හිත ගැන විතරක් නම් ඒක බුදුදහමට එකඟ නැහැ. හැබැයි විඥානවාදී කියන එකෙන් කෙනෙක් විස්තර කරන අපි කියන්නේ පහම ගැන. නමුත් රූපයට වඩා විඥානේ ප්‍රමුඛ නිසා මේ වචනේ දුන්නේ කියලා කිව්වොත් ඒකවට බැහැර කරන්න බෑ. ඒකයි. එනිසා විඥානේ විතරක් තියෙන කියලා කතායෙන් බුදුදහම කතා කරන්නේ නැහැ. එහෙම කරොත් ඒක අදහස් බුදුදහමට ගැලපෙන්නේ නැහැ. හැබැයි නිතරම දැන් අපි හිතින් සිතුවිල්ලක් හිතනකොට වුණත් එතන අතීත රූප තියෙනවා. අතීතේ නිරුද්ධ වෙච්ච රූපයක් හරි අසුරු කරගෙන තමයි හිතන්නේ මේක. ඒතන රූපස්කන්ධය බැහැරුණා වෙන්නේ නැහැ. දැන් ස්කන්ධ පංචකයම නිතර කියන්නේ බොහොම දෙකලොස් ආකාරයකට කියනවා. මොන දෙකලොස් ආකාරය? අතීත වර්තමාන අනාගත හීන ප්‍රණීත සුකුම ඕලාරික දුර ළඟ හීන ප්‍රණීත කියලාම කියනවනේ ආභ්‍යන්තර බාහිර කියලා. එතකොට මේ 11 වෙනකොට අතීතෙවත් වෙනවනේ. ඒතකොට දැන් අපි හිතනවා නම් දැන් gedara ගැන හිතනවා නම් දැන් විඥානවාදී කියලා කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඇත්තෙම ඒ අතීතේ හිතන අතීතේ අතීත නිරුද්ධ වෙච්ච රූපේ. ඒතකොට ඒ රූපස්කන්ධයක් තියෙනවා. ඒත් එක තමයි හිතන්නේ අපි මේ. එතකොට එතෙන්දී අපි විඥාන ක්‍රියාවලිය වැඩිපුර බරක් දරනවා. හැබැයි ඒකෙන් කියන්නේ රූපස්කන්ධය අයින් වුණා කියලා. රූපස්කන්ධේ නැති තැනක අපට කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඇත්තෙන්. අපි නිතරම රූපෙට ගැට ගන්න යන්න බලන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ රහතන් වහන්සේත් මේ මට්ටමේ ඉන්නේ කියලා. රහතන් වහන්සේ මේ රූපස්කන්ධය ඉක්මවල ඉන්නේ. දැන් අපි ලුණු කියලා බලන්න. ලුණු කියව ගාවම අපට මොකද්ද සිහිපත් වෙන්නේ? ලුණු කැටි එකක් නෙමෙයි. ඇත්තම ලුණු රසයි ඒකට සමානද? අපිට ලුණු කියලා ලුණු කැටවලින් ලුණු රස කියන එක ලුණු කැටවලින් බාහිරව පුරවන්න හිතන අපට. පිච්චමල් සුවඳ කියලා කිව්වහම පිච්චමල් අයින් කළ පුළුවන් සුවඳ විතරක් හිතන අපට. අපට බෑනේ නේ. අපි නිතරම රූපයට ගැට ගහලා තමයි යම් අත්දැකීමක් ලබන්නේ. ඇත්තෙන්ම අපි අපේ මානසික දියුණුව කියලා කියන්නේ මෙන්න මේක ඉක්මවලා මේක බලන්න අපේ හිත හුරු වීමයි. ඒ අවස්ථාවේදී රූපස්කන්ධ ඉක්මවල ඉන්නේ. රූපස්කන්ධ ඉක්මවල ඉන්නේ කිව්වට මේ භෞතික රූපේ නැහැ කියන කතාව නෙවෙයි. යා මනසින් රූපේ ගන්න මට්ටමේ නැහැ ඒක. යා රූපය තුල හිත බැස ගන්න ගතිය නැහැ යාගේ. දැන් අපි බාහිර රූපයේ තුල හිත සම්පූර්ණ බැසගෙන තියෙනවා. එතකොට ධර්මාවබෝධය කියලා කියන්නේ අන්නේ භෞතිකයේ තුල බැස නොගෙන අභ්‍යන්තරව හට ගන්න නිරෝධ වෙන රූපය ගැන යථාබෝධයට පත් කිරීමයි මේ කරන්නේ. එතෙන්ට වෙනකොට අපට බුදුදහම දැන් කියන විදිහෙන් නම් විඥානවාදයටයි නෑ. දැන් ඔබතුමා කියන උත්සාහ කළ විදිහට නම් විඥානවාදයටයි නෑ බුදුදහම. ඒ කියන්නේ ඒ කියන විඥානවාදේ විඥානේ විතරයි තියෙන්නේ. හැබැයි විඥානවාදේ නියම අදහස ගත්තොතින් එතෙන්දි ස්කන්ධ පංචකෙම සහිත දෙයක් තමයි විඥානවාදී කියන වචනෙන් කතා කරන්නේ. ඒක බුදුදහමට විරුද්ධයි. ඒ නිසා යමක් ගැන අහනකොට කෙනෙක් අපට ඊළඟට ප්‍රශ්න කරන්නනවා ඔයා මොන අදහසින් අහන්නේ කියලා මේක. දැන් අපි කමු කෙනෙක් අහනවා අපි සංඛාර කියන්නේ මොකද්ද කියලා. දැන් සංඛාර කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් එක වෙල උත්තරයක් දෙන්න බෑ. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් අහනවා ඔබ සංඛාර කියලා අහන්නේ සබ්බේ සංඛාරානිච්ඡා කියන තැන සංඛාරද? අවිද්‍යා පත්‍ය සංඛාර කියන ස්ථානයේද? ස්කන්ධ පංචකයේ තියෙන සංඛාරද? අභිසංගත සංඛාරද? අභිසංකරණ සංඛාරද? ප්‍රයෝග අභිසංඛාරද? කියන කොයි සංඛාරද කියලා ඊළඟට ප්‍රශ්නයක් අහනවා. අහන තමයි උත්තරය දෙන්න ඕන. මොකද එක එක තැන එක එක එකට අදහස් වෙනස්. ඒ නිසා විඥානවාදී කියන වචනයත් එහෙමයි. ඉස්සෙල්ලා බලන්න ඕනේ කෙනා විඥානවාදී කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා. කෙනෙක් කියනවා නම් විඥානවාදී කියන්නේ භෞතික ශරීරයක් නැහැ, භෞතික දෙයක් නැහැ. තියෙන රූපේ විතරයි කියන අදහසෙන් නම් එවැනි අදහසට විඥානවාදී ඉඩක් නැහැ. බුදුදහම ඉඩක් නැහැ. හැබැයි විඥානවාදී කියන තුල ස්කන්ධ පංචක ගැනම කතා කරන්නේ ඒක බුදුදහමට විරුද්ධද නැහැ. හැබැයි ආර්යයන් ගමනේ ඉරට යද්දී රහතන් වහන්සේ කියලා කියන්නේ භෞතිකත්වයක මොබ කෙනෙක්. යාගේ ලෝකයේ තුල යා අම්මා තාත්තා දකින්න යන පුළුවන්. ඒතනත්ත තමන්ගේ ශරීරය නහවන්න පුළුවන්, කෑම දෙන්න පුළුවන්. නමුත් ඔහු ඒකයි එහි අත්දැකීමෙන් ඉක්මිලා ඉන්නේ. දැන් අපි ඈත මිරිඟුවක් දකින්න පුළුවන්. අපි දකින මිරිඟුවම මොයකුත් දකිනවා. රූපේ වෙනසක් නැහැ. අපි දකින රූපේම තමයි මුවඩක් පේන්නේ. හැබැයි මුවා ඒ මිරිඟුව පස්සේ දුවනවා. ඈත මුහුද ළඟට ගිහිල්ලා ඈත අහස බලනකොට සිටි ජී පේන ඔපරේෂන් එක. මුහුදයි වතුරයි එකට ගෑවිලා වගේ අහසෙන්. සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය සත්‍යයකට හිතෙන්න පුළුවන් මේ දෙකම එක ළඟේ තියෙන කියලා නේ. නමුත් අපි දන්න මේක ඇතුළේ ලොකු පරතරයක් තියෙයි කියලා. මිරිඟුව දකිනකොටම අපි දන්නවා මේක ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි කියලා. අපි ඒ තුල බැසගන්නේ නැහැ අපි හිත. බැසගන්නේ නැහැ කියන එකෙන් කියන්නේ අපි ඒක දකින්නේ නැහැ කියලා. අපි සාමාන්‍ය එකක් දකිනවා ඒක ඉක්මන ගියපු නෝනින් දකින එකක් දකිනවා ඒත් ඒ නිසා අපි ඒ තුන මුලා වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ තුල ගිහිල්ලා පීඩාව විඳින්නේ නැහැ. ඒ නිසා ඒ තුලින් අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. ඈත අහසෙහි මුහුදෙහි කෙළවර පේනකොට යම් කිසි ඔරුවක් හරි බෝට්ටුවක් හරි නැවක් හරි යම් යනවනම් ඇතැම් විට අපිට පේනවා නිකන් අහස ගෑවෙනවා ගෙනේ. ළමෙක් ඇතැම් විට අනේ අන අහස හිල්ලනවා කියලා නේ. අපි දන්නවා එහෙම වෙන්නේ නැහැ කියලා නේ. අන්නේ වගේ තමයි පිනතනේ. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුගේ ශරීරය බිඳෙනකොට පිරිනම් පානකොට දුකක් ඇති වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ මට්ටමේ නෙවෙයි ඉන්නේ. ඒක ඉක්මවල ඉන්නේ. ඇත්තම මේක දැන් පරිසම්බන්ධයේ තියෙන මූලික අංගවල දෙපැත්තට මේක කතා කරන්න පුළුවන්. නාම රූප පත්‍ය විඥානක් වෙන පුළුවන් විඥාන පත්‍ය නාම රූප ගැනත් පුළුවන් ඒකයි එකම දේ ස්ථාන ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙන දැන් අපි කියමු අපේ ඇසේ දෙහිගෙඩියක් තියෙයි කියලා මේ ඇසින් දෙහිගෙඩිය උඩට දානවා අපි උඩ දාලා ඒ ඇසින්ම ගන්නවා ඒතර එකම ඇසින් කාර්යයන් දෙකක් වුණා එක වෙලාවකදී අපි ඒ දෙහිගෙඩිය උඩ දාන මේ අත උසහාක ඒ ඇසින් අනෙක් පැත්තෙන් ගත්තා විඥාන නාම රූප කියන දෙක ඒ මට්ටමින් එකම වචනේ තිබ්බට දෙවිදිහකට ක්‍රියාත්මක වෙනවා. ඒක ගැඹුරු වෙනක් ඇත්තෙම මූලික වශයෙන් ගත්තොත් ඒ විඥාන පත්‍ය නාම රූපං කියන ප්‍රතිසන්දි විඥානට සාපේක්ෂව මව් කුසේ මුලින් විඥානය බැස ගන්නවා. ඒ බැස ගන්න විඥාන අනුරූපව නාම රූප දෙක තීරණය වෙනවා. හැබැයි ওই එහෙකටවත් ස්පේස් නැහැ. දැන් අපි කියන්නේ ආ මෙතන විඥානය තනියෙන් ආවා ඊට පස්සේ නාම රූපට බැසගත්තා කියලා නේ. එහෙම එකක් නැහැ. මේ සම්පූර්ණ ක්‍රියාදාමයේ එකට යන්නේ මේක. දැන් ළමයේ කුඩා කාලේ ඉඳන් ලොකු වෙනවනේ. අපි මොන අවුරුද්ද ගත කළා ටිකක් වෙලා හිටිය අවුරුදු දෙකට ගිය ඔහොම එකක් නෙමෙයි නේ. එක දිගටමනේ මේ යන්නේ. ඒතර අපේ සමාජ සම්මත විදියට බෙදලා තිබ්බට මේක ඒ කියන්නේ නොකෙටි යනවා කියලා කියන්නේ නැහැ. මේක ඇතිවෙමින් නිරුද්ධ වෙන සංකතියක් මේ යන්නේ. දවසක් වන්දන කිව්ව හම්බුනම මෛත්‍රී භාවනා කරනකොට සාමපුරුෂේ බාරයවට මෛත්‍රී කරලා පටන් ගන්නුනේ බාරයව සාමපුරුෂයට මෛත්‍රී කරලා පටන් ගන්නුනේ ඊයේ කෙනෙක් නියතිය කෙනෙක් ගැන පළවෙනි ඉස්සනට ගියා ඊට පස්සේ තරහ තම හොඳටම තරහ කෙනෙක් ගැන පළවෙනි ඉස්සන මෛත්‍රී කරනවා ඇත්තම දැන් මේක දැන් මෛත්‍රී භාවනා අපි දැන් ඕක සරලව ඇත්තෙන්ම කිව්වෝක මොකද දැන් ආරම්භයේදී අපි විවිධ මට්ටම් වලින් සත්‍යෝ ගන්නවා අරගෙන සියලු සත්‍යෝ පොදුවේ ගන්නවා මුලදී අපි කියමු දැන් මගේ ඥාතීන් සුවපත් වේවා මිත්‍රයන් සුවපත් වේවා මදහා සත්‍යයන් සුවපත් වේවා සතුරන් සුවපත් වේවා කියලා අපි හිතනවා ඒතර සතුරන් සම්පූර්ණ මෛත්‍රණ කියලා නැහැ ඇත්තෙම සතුරෝ තමයි මෛත්‍රිය වඩන්න ඕනේ නැත්නම් ඉතින් මෛත්‍රිය වඩන්න ඉතේ රුමන්නේ මේ මුලින්ම තමන්ගේ ආසනයට කරන්න ඕන ඒ වගේම අගටම කරන්න ඕනත් නැහැ මොකද ඉහෙලටම යද්දී එන්නේන මනස සියුම් වෙනවා මනස සියුම් වෙනකොට අපි අර කිව්වනේ තමන්ට වඩා තමන්ට සමාන ලිංගයකින් ඉන්න තමන් පිරිමි කෙනා තවත් පිරිමි කෙනෙක් ඒ පිරිමි කෙනා තමන් මතට ගරු කරන කෙනෙක් වෙනවා කැමති කෙනෙක් වෙනවා අන්න ඒ වෙන කෙනාට තමයි අන්තිමටම අපේ හිත සමාධියම තමයි වෙද්දී අපේ හිත යොමු කරන්නේ ආරම්භයේදී එකපාර අමනාපෙට කෙනෙක් නොගත්තට කමන්නේ ඒක හොඳයි. එහෙම ගත්තොත් එකපාර කමන්න පාලනය කරගන්න බැරි වෙනවා. ටිකෙන් ටික කරන එක හොඳයි. කළා ඇත්තෙම අන්තිම යද්දි තින් අරයි ඔක්කොම මිතුරන් බඩටපත් වෙනවා අපි. දැන් මෛත්‍රිය වඩාදී ලක්ෂණය තමයි දැන් බොහෝ දෙනෙක් හිතනවා මේ අපේ මෛත්‍රිය වැඩුවාම ඒ අයගේ මෛත්‍රිය වැඩි වෙනවද? ඒ අය හතුරු නොවෙනවද කියන එක. ඇත්තෙම මම හිතුවේ ඒ ප්‍රශ්නේ නැහැ කියලා. ඒක තමයි අහන්න තියෙන ලොකුම ප්‍රශ්නේ. පින්නතුනේ එහෙමත් යන්ස ප්‍රමාණයකට වෙන්න පුළුවන් මොකද බෝසත් කතාවල ජාතක කතාවල යෝගේ ලක්ෂණ තියෙනවා සමහර තාපසයොත් එකට භාවනා කරපු එකට හිටපු දැන් ඔය අර නාගයෙක් ගැන කියන්නේ ඉරිදිමත් නාගයෙක් කරා ශාන්තිවාදී ජාතක එහෙම අර ඔසවගෙන යනකොට මෛත්‍රී කළා කියලා ඒ වගේ යන්ස විදිය බලපෑමක් ඉන්න එක වෙනවා හැබැයි ඒක වෙන්නේ තමන්ගේ මනසේ දිනුවා අනුව සහ ඒ පුද්ගලයා ඊට සුදුසු පරිසරයක ඉන්නට ඕන දැන් බුදුහාඳුර කොයිතරම් මෛත්‍රී සාගර දැන් අපිට මේක හැම වෙලාවෙම එහෙම වෙනවා කියන්න බෑ. දැන් කෙනෙකුට එහෙම ප්‍රශ්න කරන්න පුළුවන්. ඇයි මෙච්චර මහා කරුණාවකින් නුවණකින් මෛත්‍රීහිට බුදුහාඳුරන්ට දේවදත්තහාඳුර වෙනස් කරන්න බැරි වුණා නේද? එහෙම හැම වෙලාවෙම කරන්න බෑ. ඒ තමන්ගේ ශක්තිය දිනුනා කියලා විතරක් වෙන කෙනෙක් වෙනස් කරන්න බෑ. එයාට යන්තිසි හේතු සම්පත්තියක් තියෙන්න ඕන. හරියට මේක කවුන්සලින් වගේ. කවුන්සලින් දෙන්න අපිට බලෙන් බෑනේ ක්ලයන්ට් කැමති වෙන්න ඕනේ ඒකට. එයා සමහර වෙනස් වෙන්න කැමතිනොත් විතරයි යාට මේක දෙන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍යයෙන් ෆිසිකල් ට්‍රීට්මන්ට් එකක් වගේ දෙන්න බෑ මේක. මෙතෙන්දී ඒ අදාළ කෙනත්තා මේකෙන් ප්‍රතිඵල ගන්න, මානසිකවටපත් වෙන්න, වෙනස් වෙන්න යාගේ අභ්‍යන්තර උමනාවක් තියෙනට ඕන. එහෙම වුණොත් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ වගේම වඩන අනෙක් පුද්ගලයාගේ මානසිකත්වය මත යම්සි බලපෑමක් වෙනත් කෙනෙකුට කරන්න පුළුවන්. එහෙම කලාව නොකලාව නෙවෙයි ගැටලුව ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ හිතේ පිරිසිදුකම ඇති කරගන්නේ නේ බලන්න. තමන්ගේ හිතේ අනිත් කෙනා පිළිබඳව තියෙන විරසක භාවය නැති කරන්නේ මේක කරන්නේ. ඒකෙන් අපිට ඇස්ත නේන එක අපිට වෙයි විතරක් අපිට කරන් දෙන්නේ නැහැ. අපිට කම්කුත් නැහැ ඒක. අපි මේ පැත්තෙන් සුවපත් වෙලා නම් ඉන්නේ කරන්නේ. අපිට ලෝකෙම වැහෙන්න හම්බලින් වහන්න බෑ පොළොම. අපේ කකුල් දෙක වැහෙන්න සිරුරු දෙකක් දාන්න එකේ තියෙන්නේ. ඒකට තමයි අපි මේ මෛත්‍රිය වඩන්නේ. හොඳයි අපි නුතුනේ කාලයක් නික්මලා ඉක්මලා ගියා. අපේ වාක් කරුණු සාකච්ඡා කරා පැය දෙකම ආරක් තිස්සේ. ඉතින් පින්නතුන්ට අපි විශේෂයෙන් මේ කියන උත්සාහ කරේ විශේෂයෙන් මෛත්‍රී භාවනාවේ තියෙන අනිත්‍යස ටික. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. මෛත්‍රී දිනු වෙන කෙනා නිතරම කරුණාව තියෙනවා. අනිත් කෙනාට පිහිට වෙන්න බලනවා. සාමාන්‍ය කෑම ගැනීමකින් නෙවෙයි ඇත්තෙන්ම. ධර්මයෙන්ම පිහිට වෙන්න බලනවා. දෙන්නේ අසමගි වෙලා නම් අවංකව සමගි කරන්න බලනවා. කෙනෙක් යම්කිසි කෙනෙකුට හානියක් කරනවා නම් ඒක හානියක් පුළුවන් තරම් වළක්වන්න බලනවා. දැන් බොහෝ විට අපි මෛත්‍රිය කියලා කියන්නේ කෙනෙක් දැක්කම හොඳට hina වෙලා ඉන්නවා නම් කරටට දාගෙන ඉන්නවා නම් අනේ හරි හොඳ මෛත්‍රිය කියලා දැන් අපිට හිතෙන්නේ. නමුත් ඒකෙන් නෙමෙයි තීරණයන්නේ මෛත්‍රිය කියන එක. දැන් ආර්ය ශ්‍රාවකයන් ගත්තත් හුඟක් hina වෙලා නැහැ. දැන් hina වෙන ක්‍රම දෙකක් තියෙනවා. ඇසෙන් hina වෙන විදියයි මුහුණෙන් hina වෙන විදියයි. එතකොට ආර්යයන් වහන්සේලා නිතරම hina වෙලා තියෙන ඇස් දෙකෙන්. ඇස් දෙකෙන් තමයි hina වෙන විදිය බලන්නේ. එතකොට පින්තුනේ විශේෂයෙන් කෙනෙකුට සැබෑ මෛත්‍රිය කියලා කියන්නේ කෙනෙක් ඉන්න මට්ටමෙන් පොඩ්ඩක් හරි ඉහළට දිනු වෙන විදියට කෙනෙකුට උපකාරයක් කරනවා නම් ඒක තමයි කෙනෙකුට කරන ලොකුම මෛත්‍රිය කියලා කියන්නේ. කෙනෙක් සසරින්න කෙනෙකුට මේ ආත්මයෙන් පස්සේ පොඩ්ඩක් හරි එහාට ඉහළ තැනකට යන්න උදව්වක් කරනවා නම් ඒක තමයි නියම කරුණාව කියලා කියන්නේ. කෙනෙක් අපාගත වෙන කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහාට වැටෙන කෙනෙක් ඉන්නවා නම් මැරෙන මොහොතට hali කරින් සමන් කරන පින්කමකට hali සහභාගී කරවාගෙන යාට උදව්වක් කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම කරුණාව කියලා කියන්නේ. ඒ වගේම මෛත්‍රිය වඩන කෙනා කරුණාවත් දිනු කරනවා, අනිත් අයගේ දුකෙදි පිහිට වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ කෙනා අනිත් අයගේ සැපතේදි සතුට වෙනවා. යා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අපේ අම්මා තාත්තා දරුවෝ දිනනකොට කවදාවත් අකමැති නැහැ. හදවතින්ම සෙත් පතනවා. අපිත් ඒ වගේ මෛත්‍රිය වඩන කෙනා අනිත් කෙනා දිනනකොට හදවතින්ම සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි යා උපේක්ෂාවක් දින වෙනවා. යා කර්මය ගැන අවබෝධය තියෙන නිසා යා සමහර දේවල් දැනුවට පාලනය කරන්න බෑ කියලා. ඒ නිසා දුක සැප දෙකේදීම යා මදහස් සිදුකෝත්‍ය ඇති කරගන්නවා මේ සතර බ්‍රහ්ම විහරණ තුල. යම් කිසි කෙනෙකුට මේ සතර බ්‍රහ්ම විහරණ තුල තමගේ ජීවිතය දිනු කරන්න පුළුවන් නම් කෙතනත්තා මිනිස් සිරුරක් දරාගෙන භෞතිකව කායිකව මානසික වශයෙන් මානසිකව බ්‍රහ්මයේ පසෙන තියාගෙන දැක්සෙන. ඒ නිසා මිනිස් සිරුරක් දරාගෙන බ්‍රහ්මයේ පසෙන් ඔබ ඉන්න කැමති නම් මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න. මෛත්‍රිය හිත දිනු කරගන්න. එපමණටම කරුණාව මුදිතා උපේක්ෂාව දිනු කරගන්න. තබන හැම පියවරක් පාසාම හුස්ම ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම සියලු සත්ත්වෝ සුවපත්ත්වවා කියන පිරිසුදු මනසින් පිරිසුදු හදවතින් ඉන්න. හැම බැල්මක් පාසාම දකින හැම පුද්ගලයෙක්ම සසර ගමනේ මගේම දරුවෙක් වෙල මේ සිටිය කෙනෙක් කියලා ඒ ඇසින් කෙනෙක් දෙස බලන්නේ. ඒ වගේම ඒවම ඇසෙන් දකින රූපයේ කනෙන් අහන ශබ්දේ හැම මොහොතෙම ඇති වෙලා නිරුද්ධ වෙන අනිත්‍යතාය යුක්ත දෙයක් නේද කියලා දකින්න හැම වෙලාවෙම මනස උරු කරගන්න. ඒත් එක්කම වෙනතුන අපේ ජීවිතේ සුවිශාල වෙනසක් වෙනවා. ඒ හැම මොහොතකම අපේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දින වෙනවා. ඒ හැම මොහොතෙම අපේ ලෝභ දේශ අඩු වෙනවා. ඒ හැම මොහොතකම අපේ හිතේ සතුට, මානසික සුවතාවය වැඩි වෙනවා. එන්නම තමන් මානසික නිරෝගී කෙනෙක් වෙනවා. අපට වටිනාම දේ මානසික නිරෝගීතාවය. මානසික රෝගින් ඉන්න මේ ලෝකේ තමන් මානසිකව නිරෝගීව ඉන්න කෙනෙක් බවට පත් වෙන්න. තමන් මානසිකව නිරෝගී කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්න. ද්වේෂ කරන ලෝකේ තමන් ද්වේෂ නොකර ඉන්න. ආසවන් පස්සේ දුවන ලෝකයේ තමන් ඊයේ දෙස නොනින් බලන්න. මේ සඳහා පිණිසින අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ පිණිසුන් පුරා පැය දෙකමාරක් කිසේ කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලය අපනමින් මියගිය මේ ජීවිත කාලයේ මියගිය ඥාතීන් වගේම සසරගත ජීවිතයේ මියගිය අපමණ ඥාතීන් වෙත්නම් පින් බලාපොරොත්තු වෙන්නේ. ඒ හැමදෙනාමත් මේ පිණිසුවපත් වෙත්වා. ඒ වගේම අපේ රටට සිංහල භාෂා ශාස්ත්‍රයේ කලාවට සුවිශාල සේවයක් කොට පසුගිය දාපෙන්නේ මොනෝ අමරදේව සූරින්ද මේ පින් අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි යම්තාක් සත්‍යං විශ්සේ සිටිනම් ඒ හැමදෙනාමත් මේ පින තමන් විසින් කරන ලද තින්කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදෝ කියලා පින් අනුමෝදන් කරමු. සාදෝ සාදෝ සාදෝ. ඇස් කරගත් මේ සියලු දහම සියලු කුණ ධර්මයන් සංඝරත්නයේ දෙවියන් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් කුණ අනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ උතුම් පුණ්‍ය ඵලයේ හේතු වෙන පින තුනේ හැම දිනාටම මෙලොවසෙන් නිරෝගී සම්පත් සැලසේවා. ජීවිත කාලයේහි වඩවඩාත්ම දහම් මඟ හැසිරෙන්නට ගුණ දහම් පුරන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කම ආශිර්වාදයක් වේවා. පරලොව ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පංචාච නින්දුක්ඛා භයං පංචාච නිබ්බයා සෝකං පංචාච නිස්සෝකා අන්තු සම්මේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා. සොනින් තේලෙන සත් සොන්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.